සියෝ කිල කිලෙස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්ත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පඤ්චයා ජාති ජාති පඤ්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස සමුදයෝ හෝති ති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි මෙත්තං ක්‍රින්සෝ ධම්මවිජය පන්සලෙහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි අදට නියමිත වැඩසටහන අතර මේ වෙලාවට නියමිත ධර්මදේශනාවට හුඟන් දෙනටයි බලාපොරොත්තු වන්නේ අද අප ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ උපාදාන සූත්‍රය සංයුතනිකායිහි අභිසමය සංයුත්තේ කියන කොටසට ඇතුළත් වන උපාදානීය සූත්‍රය. ඉතින් පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබීම අපේ ජීවිතේ සුවිශේෂී භාග්‍යවත් අවස්ථාවක විදිහට සැලකන්නට ඕන. අපේ සැබෑලිසම ධර්මය ශ්‍රවණය කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුගතව දේශනාවට අපි හුඟන් දෙනවා නම් ඒ හැම දහම් පදයකම තියෙන්නේ සාරාංශික කල්පලක්ෂයක් කරපු මහත් වූ කැපවීමක ගවේෂණයක ප්‍රතිඵල. ඒ අනාවරණය කරගත්තු ධර්මය ස්වාමින් වහන්සේලා වසර 2500කට අධික කාලයක් මහත් වූ කැපවීමෙන් ආරක්ෂා කරගෙන ආවා. ඉතින් අන්‍යවෙනි මහත් වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයක අගනා ප්‍රතිඵල අපි නෙලා ගන්න අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. අන්නේ ධර්ම ශ්‍රවණය කිරීම අප කන්වලින් අසන දෙසවනි නසන උතුම්ම දේ හැටියට සලකනවා ධර්මය. ඒකට කියනවා ශ්‍රවණානුත්තරය කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් කියලා කියන්නේ. සිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදිහටයි කියන්නේ. අපි හරියට ධර්ම ශ්‍රවණය කරනවා නම් එක දිගටම සිහියෙන් නොනින් අවධානයෙන් බණහනවා නම් ඒ හැම මොහොතක්ම අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. රාග ද්වේෂ මෝහයන්ගෙන් හිත මිදෙන අවස්ථාව විදිහටයි සලකන්නේ. ධර්මයේ විමුක්තායතන පහක් දක්වනවා. හිත රාගාදී කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව පහක් ගැන විස්තර වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනය. ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනය. ධර්ම සංඥානියත් විමුක්තායතනය. ධර්මයේ මෙනෙහි කිරීම සාකච්ඡා කිරීමත් විමුක්තායතනය. සමථ දර්ශනා භාවනාවන් යෙදීමත් විමුක්තායතනයක් විදිහට සලකනවා. ඉතින් බණ අහන වෙලාව කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරද්දී. බොහෝ විට අපට හිතෙන්නේ මාර්ගඵල ලබන්නේ ඇස් දෙක වහගෙන භාවනා කරද්දී කියලානේ. එහෙම කෙලෙස් නිවන අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ ශාසනයෙහි වැඩි දෙනෙක් සෝවානදී මාර්ගඵල ලබලා තියෙන්නේ ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවේ නෙවෙයි, ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරන, ධර්මයේ මෙනෙහි කරන, ධර්මයේ දේශනා කරන, ධර්මයේ සජ්ජහන කරන අවස්ථාවලදී. ඒක සුවිශේෂී කාරණයක්. හැබැයි මේ අවස්ථාව නිකන් අවස්ථාවක් නෙවෙයි. අපේ හිත උපරිම ලෙස සිහියෙන් නුවණින් පවත්වා ගන්න අවස්ථාවක් වෙන්නට ඕන. ඒ සඳහා අපට ඉතාම තියුණු නුවණක් තියෙන්නට ඕන. දැන් මේ පිනතුරු මාක් ඉගෙන කියාගත්තු අය, නොයෙකුදේ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරපු අය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හුඟක් ඉහළට ගිහිපු අය, සමත් වෙන ඉතාම අමාරු විභාගවල සමත් වෙන ඇති ජීවිතේ, ඒ සියල්ලට වඩා පිනතුනේ අපි දක්ෂ වෙන්නට ඕන ධර්මයේ ළඟදී. ධර්මයේ ළඟදී දක්ෂ වීම තමයි සැබෑ දක්ෂතාවය. නියම එඩියුකේෂන් එක, ස්කිල්ෆුල්නස් එක, ප්‍රොෆිෂන්සි එක විදිහට දක්වන්නේ. ඒක නිකන් සරල දෙයක් නෙවෙයි. ධර්මයේ සඳහන් කරන්නේ පටිසෝතගාමී නිපුණං දුද්දසං අනුන් කියලා. මේ ධර්මයේ උඩුගම් බලන දෙයක්. ඊටාම සියුම්, ඊටාම තීක්ෂණ නුවණකට, බුද්ධියකට ගෝචරණ දෙයක් නෙවෙයි. උඩුගම් බලනවා කියලා කියන්නේ මුළු ලෝකයක්ම ගමන් කරන්නේ අනුසෝතගාමීව ගඟක් පල්ලෙහාට ගලා යනවා වගේ එකම සම්ප්‍රදායක දෙයක් තමයි ලෝකේ හැමදෙයක්ම කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හැට රූපයක් පේනවා. ඒ රූපය වෙනස් වෙනවා. ඒ රූපය කැඩෙනවා, බිඳෙනවා. ඒ රූපයෙන් අපට සැප දුක් වෙනවා. ඒ රූපයට අපි උපේක්ෂාසහගත හිටියොත් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ප්‍රකාශ කරන දේ. ඕනෑම විද්‍යාවක්, දර්ශනයක්, සමාජ විද්‍යාවක් කේන්ද්‍රගත වෙලා තියෙන මේකට. අපට ඇහැට රූප පේනවා, ඒ රූප බාහිර තියෙනවා. කනට ශබ්ද ඇහෙනවා, ඒ ශබ්දය බාහිර තියෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා, ඒවත් බාහිර තියෙනවා. දිවට රස දැනෙනවා, කයට පහස ලැබෙනවා. මෙන්න මේ රූපය බාහිර ලෝකයේ තියෙනවා. ඒ තියෙන රූපය අපි අත්විඳිනවා. අපි ඒක එක්ස්පීරියන්ස් නොකරත් ඒක බාහිර ලෝකයේ විදිහටම තියෙනවා කියලා. ඒ වගේම ඒකෙන් තමයි අපිට සැප දුක් එන්නේ කියලා. ඒ වගේම මේ බාහිර තියෙන ලෝකය වෙනස් වෙනවා කියලා. බාහිර රූපේ වෙනස් වෙනවා කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ප්‍රකාශ කරන දේ. මේක තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. බුදුදහමෙත් මේ අංශය ගැන කියනවා. නමුත් ඊට වඩා ඉතාම සියුම් ගැඹුරු පටිසෝතගාමී ධර්ම බුදුහම හඳුර දේශනා කරනවා. අන්න ඒක තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒක තේරුම් ගත්තොත් අපි හැම තැනදීම දක්ෂ වෙනවා. කාටවත් අපිව මුලා කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ නාමයෙන් වෙන වෙන දේවල් කියලා අපිව රවට්ටන්න කාටවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වුණොත්. අන්නේ ධර්ම අපි තාම මනවින් අහන්නට ඕන. අපේ ජීවිතේ අපි ලබපු වටිනාම දේ තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ. අනේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික ගමන් මගක ඉන්නවා කියලා දැනගත්තොත් වෙනත් කෙනෙක් අපේ ප්‍රශ්න ටිකක් අහනවා. සාමාන්‍ය කෙනෙක් ඔබ හම්බුනාම අහන්නේ ඔබ කොයි රටේ කෙනෙක්ද? කොයි කාලෙද මේ රටට ආවේ? මොනවද ඔබ මේජර් සබ්ජෙක්ට් එකට කළේ? ඔබේ රැකියාව මොකද්ද? ගෙදර තියෙන සිටි එක මොකද්ද? ඔබේ දරුවෝ කොහොමද ඉගෙන ගන්නේ මොන විශ්වවිද්‍යාලවලද යන්නේ? මේක තමයි සාමාන්‍ය කෙනෙක් ඔබට මුණ ගැහුණාම අහන්නේ. හැබැයි ආධ්‍යාත්මික ගමනමක ඉන්න කෙනෙක් ඔබට මුණ ගැහුණොත් එයා ඔබේ මොනවද අහන්නේ? ආධ්‍යාත්මිකව බොහොම ඉහළ මට්ටමේ ඉන්න කෙනෙක් ඔබට මුණ ගැහුණොත් එයාට ඔබෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මොනවද අහන්නේ? මුලින්ම අහයි ඔබේ ඔබ ආගමක් අදහනවද පිළිපදිනවද ඒක මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ අහනවා ඔබ වැඩිපුර මහණේ කාගේ දේශනාවද කියලා අහනවා. ඔබ වැඩිපුරම කියවන්නේ කොයි පොතපතද කියලා බලනවා. මෙන්න මේකෙන් තමයි ඔබ ඉන්න තැන බලාගන්නේ. ඔබ ආධ්‍යාත්මිකව කොතෙක් දුර ඉහළ ඉන්නවද කියලා බලන්නේ ඔබ ඇසුරු කරන පුද්ගලයන්, ඔබ අහන දේශන, ඔබ කියවන පොතපත. ඊළඟට ඔබෙන් අහන ඔබ ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද කියලා. ඔබ ඉහළින්ම ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද කියලා අහනවා. ඒ වගේම ඔබ ලෝකයේ දේශ බලන්නේ, දකින්නේ, ලෝකෙ ගැන ඔබේ තියෙන අවබෝධය මොකද්ද කියලා අහනවා. හොඳට ආධ්‍යාත්මික ඉහළ මට්ටමේ තලයක ඉන්න අඛණ්ඩ ආධ්‍යාත්මික ගුණධම් වලින් සමග ඉන්න කෙනෙක් ඔබට මුණ ගැහුණොත් ආධ්‍යාත්මිකව ඔබ කොයි මට්ටමේද ඉන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. පින්නතුනේ මේ මට්ටමේ ප්‍රශ්න මම ඔබෙන් අහන්නේ නැහැ. නමුත් මේ ධර්ම දේශනාව ඉවරුනහම ඔබට ඒ හැකියාව ඇති වෙන්නට ඕන, ඉහළම හැකියාව ඇති වෙන්නට ඕන. ඒක ඔබේ ජීවිතයේ බලන අවස්ථාවක් තියෙනවා. යම්කිසි ડોක්ටර් කෙනෙක් ඔබට කිව්වොතින් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි. දැන් අද 4:00 කිව්වොත් වෙලාව හෙට 4 වෙනකොට ඔබ මිය යනවා. ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි. මෙන්න මේ පැය 24 ඔබ මොකද කරන්නේ? මේ පැය 24 ඔබ මොනව කරන්නද කියලා ඔබ මට උත්තර දෙන්න එපා. ඔබ ඔබෙන් මහල බලන්න ඒ පැය 24 ඔබ මොකද කරන්නේ කියලා. මෙන්න මෙතනින් තමයි තේරුම් ගන්නේ ඔබ මෙතෙක් ලැබපු ධර්මඥානයේ මට්ටම. පින්නතුනි මෙන්න මේක ඉහළම තලයක අපේ තීරයට ඕන. අපි හුඟක් තැන්වලදී දක්ෂයි දේවල් වලට. අපි රැකියාවක් කරන්න ගියත් ඉහළම දක්ෂයි අපි. හොඳ ගියක් ගන්න ගියත් අපි හොඳම ගියක් ගන්නවා. මනමාලියක් හොයන්න ගියත් ඒත් ඒ වගේ හොඳම කෙනෙක් අපි හොයා ගන්නවා. වාහනයක් ගත්තත් එහෙමයි. මේ කෙනෙක් හෙව්වත් එහෙමයි. ඔබ හැම දෙයකටම හරිම දක්ෂයි. හැබැයි පින්නතුනේ දක්ෂතාවය අපට ධර්මයේ ළඟදී තියෙන්නට ඕන. අනේ දක්ෂතාවය සාමාන්‍ය දක්ෂතාවයක් නෙවෙයි. උප්පරිම මට්ටමේ දක්ෂතාවයක් අපේ තියෙන්නට ඕන. ඒකට ප්‍රධානතම හේතුවක් තියෙනවා. එකක් අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ශ්‍රවණය කරන අය. අනිත් අතින් අපි ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අය. ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අය වශයෙන් පින්නතුනේ අපි ලොකු පිනකින් ඉපදිලා තියෙන්නේ. ඔබ කොයි ආකාරයෙන් හිතන් හිටියත් ඒ භූමිය තුල ඉපදෙන මහා පිනක් තියෙනට ඕන. ඒ භූමිය තුල කොයි ආගමක කෙනෙක් වශයෙන් ඉපදුනත් ඒක ඉතාම ඉහළ පිනකින් ඉපදෙන්නේ. උපතින්ම නොඑක් විදියේ කුසලතාවයන්, හැකියාවන්, බුද්ධිමය සාපලතාවයන් අපේ ළඟ තියෙනවා. අන්නේ අතින් දැන් බලන්න බුදුදහම ආරක්ෂා කරේ ශ්‍රී ලාංකිකයන්. ඉන්දියාවෙන් ලැබුණු ත්‍රිපිටක බුද්ධ ධර්මය වසර 440ක් කටපාඩම් රැගෙනවිලා ග්‍රන්ථාරූඪ කළේ ධර්මය ආරක්ෂා කළේ ශ්‍රී ලාංකිකයන්. ඒ රැකපු දහම තමයි අද ලෝකයේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ධර්මයේ පිළිපැදපු අය අතරින් ඉහෙලිම පිළිපැදින් ශ්‍රී ලාංකිකයන්. අනේ නිසා පින්වත්නි අපට ලොකු උරුමයක් තියෙනවා ශ්‍රී ලංකාව ඉපදිච්ච හැටියට. මෙන්න මේ උරුමයත් එක්ක අපි ලැබපු අධ්‍යාපනය, බුදුදහමෙන් ලැබිච්ච ජීවිතාලෝකය, මේ සියල්ලක් එක්කම අපට ලොකු කාර්යභාරයක් කරන්න වෙලා තියෙනවා. පින්වත්නි බුදුහාඳුරන්ගේ ධර්මය අහනකොට අපේ ජීවිතවල අංශ දෙකකින් අපි දිනු වෙනට ඕන. එකක් තමයි අපි මරණය පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන විශ්වාසනීයත්වය අපට තියෙනට ඕන. අපි කොයි මොහොතේ මිය ගියත් මරණයෙන් පස්සේ කිසිදාක මිනිස් ලෝකයට පහළ තැනක ඉපදෙන්නේ නැහැ කියන විශ්වාසනීයත්වයක් රැකවරණයක් පිළිසරණ කවට තියෙනට ඕන. මෙන්න මේක තමයි අපේ ජීවිතේ ලබන පළවෙනි ප්‍රතිඵලය ධර්ම ශ්‍රවණය කිරීම. ඔබ කල්පනා කරලා බලන්න ඔබට මේ හැකියාව තියෙනවද කියලා. ඔබ දැන් මේ වගේ අවස්ථාවක මියගියොතින් ඔබ සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි කාලයක් ළඩවල එක්කන් වෙලා ඉඳලා මියගියොතින් මේ තත්ත්වයට අපි පත් වෙවිද? ඇතැමිට ලොකු අනතුරකින් මියගියොතින්, ඇතැමිට සතුරෙන්ගේ ප්‍රහාරයකින් අපි මියගියොතින්, ඇතැමිට මරණාසන්න මොහොතේ අපි හුඟා සාපි පාසාවෙන් ඉඳලා කෑම බීම නොමැති වෙඳලා මියගියොතින් අපි සුගතිගාමී වෙන්න පුළුවන්ද කියලා බලන්න. පින්නතුනි, මරණයෙන් පස්සේ දුගති ගාමි වෙන්න ප්‍රධානතම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දැඩි ලෝභය, අනිත් දෙය තමයි දැඩි ద్వේෂය, අමනාපය. ලෝභය සහ ద్వේෂය කියන අකුසල මූල දෙක තමයි ප්‍රධාන වශයෙන් දුගති ගාමි වෙන හේතුව. ඒ දෙකිනුත් වැඩිපුරම හේතු වෙන්නේ මොකද්ද? ලෝභයද ద్వේෂයද? ලෝභය. මොහකට ලෝභ කළද මිනිස්සු දුගතිගාමි වෙන්නේ? අනිත්‍යක වස්තුවටද? නැහැ පින්නතුනි, අපිම හරි අම්බ කරපු අපේම ධනයට, දේපලට, දරුවන්ට, ගේ දොරවලට ආසාවෙන් මිය ගිහිල්ලා තමයි බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන්නේ. අන්තිම මොහොතේ මේ සම්පත්තික අත්හැර ගන්න බෑ පින්නතුනි. බලන්න අපේ ඥාතීන් අපි වටේ ඉඳිද්දී එකපාරටම අපේ ජීවිතය උදුරා ගන්න වගේ වැඩක් තමයි මරණය කියලා කියන්නේ. අපි ඊටාම ආදරය කරන ඥාතිටි ඔක්කොම අපේ වටේ ඉන්නවා. ඒ ඉදිද්දී මරණය විසින් අපේ ජීවිතය කිසිදු සමාවක් නැතුව අපි උදුරා ගන්නවා. අනේ උදුරා ගන්නකොට අනේ මගේ දරුවෝ ටික, ඥාතින් ටික මේ අවුරුදු ගානක් මෝගේජ් එක ගෙවලා මා උපයාගත්තු ගෙදර ඉඩම කියලා හිතනකොට පින්නතුනි ඒක දරාගන්න කලේසෙ නැහැ. ඊටාම අමාරු දෙයක් දරාගන්න. ඇතැම් ලෝභ හිතනවා මම අත්හරින සූදානම් කියලා ඔබ හිතාගෙන ඇති. නමුත් විනෝදනීය අවස්ථාව ආපුවට පස්සේ ඒක ලේසි දෙයක් නෙවෙයි, සරල දෙයක් නෙවෙයි. අනේන සයි කාරණේ නැවත නැවතත් මෙනෙහි කළ තියන්නේ, විසුවලයිස් කළ තියන්නේ ඒක. මේක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ සම්බේ පීහි මනා භවෝ නානා භවෝ විනා භවෝ අභින්නන් පච්චයෝගී තමයි. අපි ප්‍රියමනාප, අපි කැමති දේවල් වලින් වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා. දවසට එක විනාඩියක් හරි මතක් කරගන්න මගේ ගෙදර, මගේ දරුවෝ, ඥාතීන් විතරක් නෙවෙයි මගේ ශරීරය මං තව සුළු මොහොතකින් අත්හරිනවා කියලා හිතන්න. හිතර මම මේ ශරීරයෙන් අයින් වෙනවා කියලා හිතන්න. පිනුදින් මේක තමයි ජීවිතේ ලොකු පුහුණුවක් වෙනවා. තමන්ගේ ධනය පිනුතුනේ අනිත්‍යයට දන් දීම නෙවෙයි. අඩුම වශයෙන් තමන් දැන් සන්තකව තියෙන දේවල් ටික තමන්ගේ දරුවන්ට අත්හැරලා යන සූදානම්ද කියලා තමන් කලින් හිතලා තියෙන. මෙන්න මේක ඊටම වැදගත් පිනුතුනි. මේකට කලින් සූදානම් වීම. අනිත්‍යය තමයි අනිත්‍යය පිළිබඳව ඇතිවන අමනාපය, ද්වේෂය. අවසාන මොහොතේ ඔබ අකමැතිම කෙනෙක්, ඔබට ලොකුම හානියක් කරපු කෙනෙක් ජීවිතේ, නැත්නම් ඔබ ඊටාම ආදරය කරන කෙනෙකුට බරපතල හානියක් කරපු කෙනෙක්, ඔබේ අවසාන මොහොතේ ඔබ අසනීප කියලා දැනගෙන ඔබ බලනෙනවා, ඔබ මුණ ගැහෙනවා. ඒ එන්නේ ඔබ ගැන කරුණාවෙන්මයි එන්නේ, ඔබ ගැන ආදරයෙන් එන්නේ. හැබැයි ඔබ අකමැති කෙනෙක් එන්නේ. ඔබ ඇතැමිට ජීවිතේ කියලා ඇති මගේ මරණයටවත් මෙයා එන්න එපා කියලා. එහෙම කියපු කෙනෙක් මරණාසන්න මොහොතේ ඔබ ළඟට ආවා. ආපු වෙලාවේදී ඔබේ මානසිකත්වය කොහොමද? ඔබේ හිතේ ද්වේෂයක් හට ගන්නවා නම් පින්නුතුනි මේ ගැන නැවත නැවතත් හිතලා යන කලින් ඒ වෙලාවට හිත හදාගන්න කලේසි නැහැ. අන්නේ නිසා තමයි කලින්ම මෛත්‍රී භාවනා පුහුණු කළ තියනට ඕන. හැකි තාක් පිනොතනේ සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෙනෙහි කරලා යම් තාක් ඔබේ ජීවිතයේ කිසියම් කෙනෙක් ඔබ අමනාපය කියලා හිතාගෙන ඉන්නවා නම් මැරෙන්න මොහොතකට හරි කලින් ඒ සියලුම අමනාපකම් අත්හැරගන්න. ඒ තමන්ගේ කමනාප වෙන්න පුළුවන්. ඒකට තමයි අපිට වෙන විරදි කරන්න බෑ. තමන් එයට සමාව දීලා එය තමන්ගේ අමනාප නාමලයකින් අයින් කරගන්න. අමනාප ලිස්ට් එකෙන් අයින් කරගන්න. මේකත් වෙනුත් වෙන අතිශය වැදගත් දෙයක්. ඒ වගේම ඔබේ ජීවිතයේ අවසාන මොහොත මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා ඔබ හිතලා හිටියත් ඇමිට. ඔබේ මරණය, ඔබේ ශරීරය වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න හරි, ශරීරයේ ඕගන්ස් පරිත්‍යාග කරන්න හරි, නැත්නම් අන්තිම මොහොතේ ගෙදර කලබල කරන්න එපා මට නිදහසේ මැරෙන්න දෙන්න කියලා හරි, නැත්නම් අර බට ඔක්සිජන් ඒවම දාන ඒවා යොමු කරන්න එපා සාභාගී විදිහට මට ඉන්න දෙන්න. මේ ආදී දෙයක් ඔබ ඔබේ දරුවන්ට ඥාතින කියලා දෙන්න පුළුවන්. අන්නේ ඔබ කැමති දෙයට වඩා වෙනස් දෙයක් ඔබ ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් යම් කෙනෙක් කරන්න පුළුවන් අන්තිම මොහොතේ. අන්නේම කරන වෙලාවේදී ඔබේ හිත නොගෙටේ තියනවාද කියලා ඔබ කලිම බලන්න. මෙන්න මේ දෙකට පින්නුදුනි කලිම සූදානම් වෙන්න. ඇතැම් විට ඔබ කැමති විදියට නෙවෙයි අන්තිම මොහොතේ ඔබේ ඥාතීන් කටයුතු කරන්නේ. ඔබත් එක්ක අමනාපයට නෙවෙයි. ඔබට තියෙන වැඩි ආදරයට මේ අය වැඩි හොඳට යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ වෙලාවේ ඔබ උපේක්ෂා සාගත වෙන විදියට හිත හදාගෙන තියාගෙන කලින්. මෙන්න මේක පරලෝ ජීවිතයේ Tamanට දුගතියට නොයනවා කියන එක ගැන යම් කිසි විදියක සහතිකයක් ලබා දෙන්න පුළුවන් කාරණයක්. ඒ වගේම Tamanගේ හිත හැකිතාක දුරට පිරිසිදුව තියාගන්න. හිතට රාගයක්, ద్వේෂයක්, මොහයක් ඇති නොවන විදියට උපරිම ලෙස කුසල හිත තියාගන්න. අන්න ඒ කුසලය තුළ හිත තබා ගැනීම ආනිසංස විදියට ඔබේ ජීවිතයේ හුඟා යහපත් දේවල් සිද්ධ වෙනවා. මොන දේහපත් දේවල්? එම කොයි සූත්‍රෙ දෙන්නේ? එම එන්නේ මංගල සූත්‍රෙයි. ඔබේ හිත ලස්සනට තියෙන වෙලාවේදී ඔබේ ජීවිතයෙන් සිදුවෙන යහපත් ලස්සන කටයුතු තමයි ඔබේ ජීවිතේ නැමැති උයනේ පිපෙන ලස්සන මල් තමයි මංගල සූත්‍රයේ දැක්වෙන්නේ. මොනවද ඒ? මාතා පිතූ පට්ඨානම් පුත්තදාරස සංඝෝ දානංච ධම්මචර්යාච අනාකුලාච කම්මන්තා කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාද දේසු ධම්මේසු. මෙන්න තමන්ගේ ජීවිතේ නැවති මල් වෙනේ පිපෙන ලස්සන මල්. මෙන්න මේ මංගල සූත්‍රේන කරුණෝ මංගල කරුණු බලන්න ඔබ දවසට කොච්චරනම් ඔබේ ජීවිතය තුළ සිද්ධ වෙනවාද කියලා. දවසට මංගල කරුණු කීයක් ඔබේ අතින්, ඔබේ හිතින්, ඔබේ වචනයෙන් සිද්ධ වෙනවාද කියලා. අම්මට තාත්තට සලකන එක, දන් දෙන එක, ධර්ම ශ්‍රවණය කරන එක, ධර්ම සාකච්ඡාව, කලගුණ සැලකීම, දරුවන්ට සැලකීම, ආර්ය සත්‍ය දැන ගැනීම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, මව්පියන්ට උපස්ථාන කිරීම, මෙන්න මේ වගේ දේවල් බලන්න ඔබේ ජීවිතයේ දවසට කීයක් නම් සිද්ධ වෙනවද කියලා. හිත හොඳට තියන් ඉන්නකොට පින්නොතුනි මේව සිද්ධ කරන්න 아무ත ආයාසයක් දරන්න ඕනේ නැහැ. ඉබේම තමන්ගේ ජීවිතේ මේව සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය කරන අවස්ථාවක් ආව නම් එතනින් වෙන් වෙනවා. අසරණ කෙනෙකුට සලකන්න ආව නම් තමන් පුළුවන් මට්ටමින් සලකනවා. අමතක ආතල් උපස්ථාන කරනවා. දරුවන්ට නිදිමත ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්වතින් සතුටෙන් වන්දනාමාන කරනවා. ධර්ම දේශනාවක් අහන ලැබුණොත් අහනවා. මෙන්න මේවා තමන්ගේ ජීවිතේ වැඩිපුර සිද්ධ වෙනවා. මෙන්න මේකත් තමන්ගේ සුගතිය තමන්ට තහවුරු වෙනවා කියන එකට තියෙන සාධකයක්. ඊළඟට මේ ඔක්කොම කරුණු අතරින් තමන්ට ජීවිතයේ ධර්මයේ තේරෙන්න ධර්මයේ සාන්දෘෂ්ටික බව පැහැදිලි වෙන්න වෙන්න තමන්ට මතක් වෙන කාරණා තුනක් තියෙනවා. දවසට වැඩිපුර. මොනවද ඒ? ඒ තමයි දවසට වැඩිපුර වාර ගණක් බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ධර්මයේ සිහිපත් වෙනවා. ආර්ය මහා සංඝරත්නය සිහිපත් වෙනවා. පින්නතුනි මේත් එක්ක තමයි ජීවිතේ ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්න ඕනේ කාටකින් බුදු දම සංගකින තෙරුවන අනිත් අතින් අර මංගල කාරණා ඒ වගේම ඔබ ජීවිත කාලය කරපු පින්කම් ඔබට මතක් වෙන්නට ඕන. මෙන්න මේත් එක්ක ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික සතුට එන්නෙම වැඩි වෙන ආකාරය ඔබට පේනවා. ඔබ නිකන් මල් යහනාවක් උඩ ගමන් කරනවා වගේ තමයි ඔබට පේන්නේ. ඔබ පාරේ වාහනේ ඩ්‍රයිව් කරන් ගියත් ඔබට අම්මට තාත්තට උපස්ථාන කරපු හැටි මතක් වෙනවා. ස්වාමීන් වහන්සේලාට දානේ දෙන හැටි මතක් වෙනවා. බණහපු හැටි මතක් වෙනවා. බුදුගුණ සිහිපත් වෙනවා. ධර්ම කරුණ මෙනෙහි වෙනවා. කල්‍යාණ මිත්‍රයෙක් මතක් වෙනවා. මෙන්න මේ කරුණුත් එක්ක තමන් ජීවිතෙහි වැඩිපුර ලස්සනට ජීවත් වෙනවා. මේකත් එක තමා කියන්නේ ඕනම වෙලාවක තමා සුගතියට යන්නට සූදානම් වෙලා ඉන්නේ. අනේ සූදානමත් එක්ක ජීවිත අවසාන මොහොතේ ඇතිවන බිය සැක දෙක අඩු වෙනවා. මරණයට තියෙන බිය අඩු වෙනවා. ඇයි මේ ශරීරය අත්හරිනකොට මෙයා මීට වඩා ඉහළ තැනකට යන්නට මානසික සූදානම් කරගෙන ඉන්නේ. බොහෝ දෙනෙකුට තියෙන මේ සෝදානම නැති නිසා අවසාන මොහොතේ උගා සංවේගයට බයටපත් වෙනවා. අනේ නිසා පිනොත්තුනි මෙන්න මේ අනුව ජීවිතේ සකසා ගත්තොත් ඔබේ ශරීරය වයසට යන්න යන්න ඔබ මරණයට බය නැහැ. ඕන වෙලාවක මේ පරණ ශරීරය අත්හැරලා ඊළඟ හොඳ සුගතියක සිරුරකට යන්නට මානසික සෝදානම් ගලෙන්නේ. මෙන්න මේක පින්නතුනේ ධර්මයෙන් අපිට ලැබෙන ලොකු රැකවරණයක්. මේ රැකවරණය පින්නතුනේ අපි අනිවාර්යයෙන්ම ලබාගෙන තියෙනට ඕන. දැන් මේ කියපු කරුණ ඔබට හොඳට මතක තියෙනට ඕන දැන්. ආයෙ ඔක්කොම ටික සමරිස් කරෝකින් බලන්න. දැඩි ආශාවෙන් තියෙන දේවල් අත්හරින සූදානම්ද කියලා බලන්න. ගේදොරින කඩන් ඕනම වෙලාවක අත්හරින මානසිකත්වයක ඉන්නේ කියලා බලන්න. ඊළඟ තමගේ අවසාන මොහොතේ ඔබ අමනාපම කෙනෙක් ආවොතින් කොහොමද යාට ෆේස් කරන්න කියලා බලන්න. යාට බැනලා එළව ගන්නවද? යාම් සුවපත් වේවා කියලා කියන්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් ඉක්මනින් මේ අමනාපයගේ අමනාපකම් අඩු කරගන්න සමාව දෙන්න යාට. ඊළඟට මංගල කරුණෝ දවසට කොච්චර සමගියදින් සිද්ධ වෙනවද? මංගල සූත්‍රයේ තියෙන කරුණේ වමතක වෙනවනම් ලිස්ට් එක ලියාගන්න. ලියාගෙන කොලේක අප්සිට් එක ලියලා තමට නිතරම පේන තැනකින් ඒ ටික ලියාගන්න. එළවලු තියාගන්න. ඊළඟට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට වැඩිපුර මතක් වෙනට ඕන. මේ ධර්මයේ පුහුණු කිරීමත් එක්කම ධර්මයේ සතුට ලැබෙන්න තමන්ට වැඩිපුර මතක් වෙන බුදුහාඳුරන් බුදු ගුණ. ධර්මයේ ගුණ සංගරත්ති ගුණ තමයි මතක් වෙන්නේ. ඒත් එක තමයි ජීවිතයේ අභ්‍යන්තර වශයෙන් ලොකු වෙනසක් වෙනවා. අභ්‍යන්තර සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි බාහිර සුළු සුළු දේවල් වලින් සතුට ලබන දේවල් ටිකෙන් ටික අඩු වෙනවා. ඔබ ඔබටම ඔබේ අභ්‍යන්තර ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමයක් ඔබ සකස් කරගෙන තියෙනවා. අන්නේ සතුට නැති අය තමයි මේ රටේ ඔබ දැකලා තියෙන සතියන්ත වෙන විදියකට වෙලා සින්දු කියලා එළි වෙනකන් ඇතැම්ට නිදි මරලා ඒ අර අභ්‍යන්තර සතුට අඩුවයි ඒ සතුට ලබන කරන දේවල්. ඇතැමිට නිවාඩුවක් ලැබිච්ච ගමම දුර ප්‍රදේශයකට යනවා. වාහනේ පිටිපස්සේ බෝට්ටුවක තෙල්ලගෙන නේද? වා කෑත යනවා ඒ කටිය සතුට ලබන්න. ඈත ප්‍රදේශයක ගිහිල්ලා ලේකෙහෙකට අර බෝට්ටුවක් දාලා ඒකේ පැදලා ටිකක් මාළු ටිකක් අල්ලලා ඒකෙන් සතුට වෙලෙනවා. දුර ගමන් ගියට කමක් නැහැ පින්නතුනි. නමුත් මතක තියාගන්න යුතුයකම් කරන්න අලුත් ප්‍රදේශ බලන ඇතට ගියට කමක් නැහැ. නමුත් ඔබේ සතුට තියෙන ඔබේ ළඟම කියන එක අමතක කරන්න එපා. ඔබේ සතුට තියෙන ඔබේම නිවසේ ඔබේම දරුවන් එක්ක ඔබම වියදම් කළගත්තු නිවසේ ඩම්පින් කම් කරන අවස්ථා, භාවනා කරන අවස්ථා, සිල් ගන්න අවස්ථා, ඥාතීන්ට දන් දෙන අවස්ථා, ඔබේ නිවසේම සමති දර්ශන භාවනා වඩන අවස්ථා, ඔබේ නිවසේම සක්මන් මළුවක් හදාගෙන සක්මන් භාවනා කරන අවස්ථා. මේක තමයි පිනුතුන් ජීවිතයේ සතුට ලබන ක්‍රමය. අනිත් බොහෝ දෙනෙක් කැඳ ප්‍රදේශවල ගිහිල්ලා සතුට ලබන කියලා ගිහිල්ලා අන්තිමට ඒ වෙහෙස නිවා ගන්න තව දවස් ගාණක් නිදා ගන්න යනවා ගෙදරට වෙලා. නමුත් අපි පිනුතුනි අපි ඉන්න තැන මිදගෙන කිසිම වේදමක් නොකර සතුට ලබන ක්‍රමයක් අපි ධර්මය තුල ලබල තියෙනවා. මේ සුගතිගාමී ක්‍රමය. මෙන්න මේකට අමතරව තවත් සුවිශේෂ දෙයක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කළා. මෙන්න මෙතෙන්ට තමයි අපි ඊටාම තියුණු නුවණ තියෙනට ඕන. මේකට ලොකු අධ්‍යාපනයක් ඕනේ නැහැ. ඉහළ උපාධියම අවශ්‍ය නැහැ. ඊටාම අවධානයෙන් මේ කියන කරුණ වෙනත් දහමකට වඩා වෙනස් දෙයක්, ඒක සුවිශේෂී දෙයක් කියන හැඟීමෙන් ඊටාම අවධානයෙන් අහන්නට සිද්ධ වෙනවා. අනේකට අදාළ සූත්‍රයක් තමයි අද අපි තෝරගත්තේ සංයුතනිකායේහි අභිසමය සංයුත්තේන පාදාන සූත්‍රය. අභිසමය සංයුත්තේ කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ විග්‍රහ කරන කොටස් ඇතුළත් සූත්‍ර සමුදාය. මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. උපාදානීයසු භික්ඛවේ ධම්මේසු අස්සාදානපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. යම්කිසි කෙනෙක් උපාදානීය ධර්මයන් කෙරෙහි ආස්වාදයෙන් යුක්තව වාසය කරනවා නම් ඔහුගේ තණ්හාව තෘෂ්ණාව වැඩෙනවා. තණ්හා පච්චය උපාදානං, ඒ තෘෂ්ණාව නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන පච්චය භව, උපාදාන නිසා භවය ඇති වෙනවා, භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ හට ගන්නවා කියලා. උපාදානීසු ධම්මේසු, උපාදාන වලට හිත වූ ධර්මයන් කෙරෙහි යම් කිසි කෙනෙක් ආස්වාද වශයෙන් බලනවා නම් අන්න ඒ කෙනාගේ තෘෂ්ණාව වැඩෙනවා. තෘෂ්ණාව වැඩි වෙනවා නම් උපාදාන හට ගන්නවා. උපාදාන හටගත්තා නම් භවය හට ගන්නවා. භවය හටගත්තා නම් ජාතිය හට ගන්නවා. ජාතිය හටගත්තා නම් ඉපදුනා නම් ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක තමයි ඊටම සරල අදහස. මෙහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඊටම ලස්සන උපමාවක් දේශනා කරනවා. මොකක්ද ඒ උපමාව? සේයතාවි වික්ඛවේ දසන්නං වා කට්ඨවාහනං විසායවා කට්ඨවාහනං ආදි වශයෙන් කියනවා. මහණෙනි, යම් කිසි ස්ථානයක තියෙනවා දර ගොඩක්. ඒ දරකොට දර කරත්ත 10ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, 40ක් වෙන්න පුළුවන්. මෙන්න මේ මහා දර කරත්ත ගොඩකින් දර ගෙනල්ලා ගිනි ගහපු ගිනි ගොඩක් තියෙනවා. ලොකු ගිනි ගොඩක්, දර ගොඩක්. අන්නේ දර වලින් ඇවිලෙන ගින්නට යම් කිසි කෙනෙක් වේලිච්ච තනකොළ දානවා නම්, වේලිච්ච ගොම දානවා නම්, වේලිච්ච දර දානවා නම් මොකද වෙන්නේ? ඒ ගින්න තව තවත් වැඩි වෙනවා. ගින්න නිමානපත් වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ අවුලෝපු ගිනි ගොඩට නැවත නැවතත් වියලි තන, වියලි ගොම, වියලි දරයකට එකතු කරනවා. එකතු කරන්න එකතු කරන්න මේ ගින්න තව තවත් අඛණ්ඩව වර්ධනය වෙනවා. අන්නේ වගේ කිසියම් කෙනෙක් උපාදානීය වූ ධර්මයන් ආස්වාද වශයෙන් බලනවා නම් නැත්තං ඒක සැප දෙයක් හැටියට, යහපත් දෙයක් හැටියට බලනවා නම් ඒ බලන්න බලන්න වෙන්නේ මොකද්ද? ඒ ගැන තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව හට ගත්තා නම් උපාදාන හට ගන්න, මේකට ආසාව හට ගන්නවා, ලං කර ගන්න. උපාදාන පත්‍ය භවෝ, උපාදාන තියෙනවා නම් භවය තියෙනවා. භවය කියන්නේ බාහිර ලෝකයක් තියෙනවා. මේ මොහොතේ තමාගේ බාහිර ලෝකයක් ක්‍රියාත්මක වෙනවා කියලා හිතනවා. ඒ හිතීමත් එක්කම භව පත්‍ය ජාති, ඊට අනුරූප වූ නැවත භවයකට යන්න උන් සූදානම් වෙන්නේ. භව පත්‍ය ජාති උපතක් තියෙනවා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සමුජ්ජති. ඊළඟට කියනවා අර උපාදානීය වූ ධර්මයන්ට යම් කෙනෙක් එය ආස්වාද වශයෙන් බලන්නේ නැත්නම් ඒ කෙනාගේ තෘෂ්ණාව හටගන්නේ නැහැ. තෘෂ්ණාව නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. භව නැත්තම් ජරා මරණ ආදී නැහැ කියලා. ඒකට උපමාව හැටියට කියන්නේ අර වගේම කලින් උපමාව හැටියටම කියනවා යම් කිසි තැනක තියෙන මහා දර ගොඩක්. දර කරත් 10ක්, 20ක්, නැත්තම් 30ක්, 40ක් ගොඩ ගහලා අවලෝපු මහා ලොකු ගිනි ගොඩක් තියෙනවා. අන්නේ ගිනි ගොඩට යම් කිසි කෙනෙක් උවියලි දර දාන්නේ නැත්නම් උවියලි ගොම දාන්නේ නැත්නම් විලි තනකොළ දාන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ ගිනි ගොඩ ටික කලක් තෙමිලා අර දර ටික උරුමාට පස්සේ නිවිල යනවා. අන්නේ වගේ උපාදානීය ධර්මයන් උපතින් ලැබුවත් ඒ ලැබපු දේවල් වලට ආසා නොකරතින් භවයේ තව දුරටත් යන්න පුළුවන් කමක් නැහැ. භව ගමන නිවාටපත් වෙනවා කියන්නේ භව ගමන නිවාටපත් වෙනවා කියන්නේ ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන පුළුවන් කියන එක. මේක තමයි සූත්‍රයේ සරල අදහස. නමුත් මේ සරල අදහසෙන් යටින් දෙවෙන ලොකු ගැඹුරු අදහසක් තියෙනවා. අන්‍යක තීරණ ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන ආකාරය මේක තේරුම් ගත්තොත් ඔබ ලෝකින වාසනාවන්තම කෙනෙකුට පත් වෙනවා. මේක ඔබ තේරුම් ගත්තොත් ඔබ ජීවිතේ ලබපු වටිනාම දේ මේ තේරුම් ගත්තොත් ඒ බවට පත් වෙන්නට ඕන. ඔබට දැන් ජීවිතේ වටිනා දේවල් ටිකක් තියෙනවනේ. ඔබේ දරුවන්, ඔබේ රැකියාව, ඔබේ ගෙදර, ඔබේ ඉඩම, ඔබේ වාහනය, ඔබේ ශරීරය මේ වගේ දේවල් ටිකක් ඔබට අර වටිනවනේ. ඒකේ වටිනාකම අඩුවීමක් නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල්ට වඩා ඉහළ වටිනාකමක් ලැබෙන්නට ඕන ඔබ මේ අසා දැනගන්න ධර්මයේ පිළිබඳව. අනේක ලබන්නට ඔබ හුඟක් පින්වන්තයි. හැබැයි මේ පින්වන්තකම තීරණය වන්නේ ඔබ මේක තීරු ගැනීමේ පමණට. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඔබ. දැන් මේ කාරණික විස්තර කළ ඉවරනහම ගැටලුවක් තියෙනවා නම් හොඳට අවධානයෙන් ඉඳලා කොතන හෝ ප්‍රශ්නයක් ඔබට ඇති වුණොත් අහන්න බලාගෙනම අදහසින් තේරුම් ගන්නම අදහසින් ඔබ මේ කරුණ ටික අහන්න. පින්නුතුනි අපේ ජීවිතයේ සිද්ධවන්නේ මොකද්ද කියන එක විස්තර කළ දෙන්නයි බුදුරජාන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රසය, නාසයෙන් ගඳ සුවඳ, ශරීරයෙන් පහස, මනසට අරුම. එතකොට ඇස රූපය, කන ශබ්දය, නාසය ගඳ සුවඳ, දිව රස, ශරීරයේ පහස, මනස සිතවිලි. මෙන්න මේ ටික තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ජීවිතයේ ක්‍රියාත්මක වන ආකාරය අපි තේරුම් ගන්නට ඕන. අපි ඇසට රූපයක් දකිනකොට මොකද වෙන්නේ? අපේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලින් එක අවස්ථාවක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වල ක්‍රියාකාරීත්වය වේගය වැඩි නිසා අපට පේන්නේ ආයතන 6 මේකට ක්‍රියාත්මක වෙනවා කියලා. හරියට බල්බ් එකක් තියෙනවා. බල්බ් එක පත් වෙනව නිවෙනව පත් වෙනව නිවෙනව. නමුත් වේගයෙන් මේක සිද්ධ වෙනකොට අපට හිතෙන්නේ බල්බ් එක වවු දිගටම පත්වලා තියෙනවා කියලා. නමුත් ඊටම සුළු මොහොතකට ඇතැම් දෙක තත්පරයකට 40 වතාවක් 60 වතාවක් 100 වතාවක් පත්වෙමින් නිවෙමින් තියෙන පුළුවන් මේක. අන්නේ වගේ අපේ ඇස කන නාසාදී ආයතන 6 වේගෙන් ක්‍රියාත්මක වෙනවා. එක විටක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. ඇසෙන් රූපයක් දකින අවස්ථාවේදී ඇස රූපය, ඒ වගේම චක්කු විඥාණය, ස්පර්ශය, වේදනාව, රූප සංඥා, රූප සංචේතන. මෙන්න මේම ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධයක් ඒ මොහොතේ පෙරපසොමේ හටගන්නවා. ඇසට රූපයක් දකිනකොටම ඇසත් රූපයක් දෙක රූපස්කන්ධයට අයිති වෙන්නේ. ඊට පස්සේ ස්පර්ශය හට ගන්නවා. ඊට පස්සේ වේදන හට ගන්නවා. විඥාන සංඛාර චේතනා මේ දෙක හට ගන්නවා. මේ ස්කන්ධ පංචකයක් ඒ මොහොතේ හට ගන්නවා. හටගෙන ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා ඊළඟට හට ගන්නවා විපාක මනෝ ධාතු කියන අවස්ථාව. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් තියෙනවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ මුලින් ක්‍රියාත්මක වන මේ අවස්ථාවේදී අපට රූපය ගැන අවබෝධය ලැබෙන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමේ අවබෝධයක් විතරයි. වර්ණ රූපයේ විතරයි මේ අවස්ථාවේ ලැබෙන්නේ. එතකොට මුලින් ලැබෙන අවස්ථා ටිකම සලකන්නේ විපාක මට්ටමේ අවස්ථාවක් කියලා. ඇස රූපය, ඊළඟට චක්කු විඥානය, ස්පර්ශය, රූප සංඥාව, රූප සංචේතන, මේ ආදී ස්කන්ධ පංචකයම මනෝ ධාතුවත් එක්කම මේ අවස්ථාවේ ඔක්කොම විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාසහගතයේ ස්වභාවයක්. ඒ අවස්ථාවේදී අපට රූපය ගැන සම්පූර්ණම තේරුම් ගන්න බෑ. ඉතාම ප්‍රාථමික මට්ටමේ ස්වල්ප අවබෝධයක් විතරක් ළමා දියලේ ඒක එතනම නිරුද්ධ වෙනවා. එතකොට අපි ඒක තේරුම් ගන්නේ කොහොමද? තේරුම් ගන්නේ ඒ ඇස රූපේ චක්කු විඥාන ආදී මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය නිරුද්ධුණාට පස්සේ අපි තේරුම් ගන්න. ඒක හටගෙන නිරුද්ධුණාට පස්සේ අලුතෙන් නව කර්ම විදියට මේක දිහා බලලා අපි තේරුම් ගන්නකොට තමයි මේ රූපය කියලා පේන්නේ. එතකොට අපි යම්කිසි අවස්ථාවක ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ, දිවෙන් රසයක් විඳිනවා, ශරීරයෙන් පහසක් විඳිනවා ආදී වශයෙන් කියන්නේ මොකද්ද? අර මුල් එක්ස්පීරියන්ස් එක හටගෙන නිරුද්ධ වෙලා දැන් මේක තේරුම් ගන්නේ මොකින්ද? දැන් මේක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නව විතරක් නෙවෙයි, මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඒකට පාදක වෙච්චර මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඉතාම සරල උදාහරණයක් කියනවා නම්, අපි ඈත ආකාශයේ තාරකාවක් දකිනවා නම්, ඒ තාරකාව අපි දකිනකොට ඇතැම් විට එහි ආලෝකය නිකුත් වෙලා ආලෝක වර්ෂ 100 ගණන් ගිහිල්ලා අපට ඒ ආලෝකය පේනකොට ඇතැම් විට ඒ ග්‍රහලෝකයේ තියෙන තැනවත් නැහැ, එතන සම්පූර්ණ විනාශ වෙලා තියෙන පුළුවන්. නමුත් අපි ඒක දැන් මේ මොහොතේ තේරුම් ගන්නවා. එතකොට අපි මේ තාරකාව තේරුම් ගන්නකොට අපි දන්නවා නම් මේට අවුරුදු 100 ගණනකට කලින් මේ තාරකාව විනාශ වෙලායි තියෙන්නේ. මේ තිමිච්ච තැනවත් නැහැ කියලා අපි දන්නවා නම් අපට ඒ තාරකාව ගැන ආසාවක් හටගන්නවද? ඒ තාරකාව ගැන අමනාපයක් හටගන්නවද? නැහැ පින්නතුනි. අපි දන්න මේකේ මොහොතේ එතන නැහැ කියලා. හැබැයි අපට ආලෝකය බලන්න පුළුවන්. අන්නේ වගේම තමයි ඔබ මේ මොහොතේ රූපයක් දකිනවා නම්, මේ මොහොතේ දකින රූපයක්, මේ මොහොතේ ඔබ ශබ්දයක් අහනවා නම්, ඒ අහන ශබ්දයක් ඒ දකින අහන අවස්ථාව වලට මොකද ස්වභාවය? ඒ ඇසත් රූපයත් කන ශබ්දයත් සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙනවා. ඒ නිරුද්ධ වෙච්ච අවස්ථාවක් අපි දකින්න මොකින්ද? මේ තේරුම් ගන්නේ මොකින්ද? තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නකොට රූපස්කන්ධයේ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොටර මුල් අවස්ථාවේදී ඇසට රූපයක් කියන අවස්ථාව, කනට ශබ්දයක් කියන අවස්ථාව, නාසයට ගඳ සුවඳක් ස්පර්ශ කරන අවස්ථාව, දිවට රසයක් දැනෙන අවස්ථාව, කයට පහසක් දැනෙන අවස්ථාව, මේ අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් විපාක විදියට හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඒක තේරුම් ගන්න ස්කන්ධ කීයකින්ද? ඒක තේරුම් ගන්න ස්කන්ධ හතරකින්. අර පහම නිරුතුණාට පස්සේ පහෙන් රූපේ විතරක් නිරුද්ධ වෙලා අනිත් හතරෙන් නෙවෙයි. ඒ පහම එකට හටගත්තා. පහම එකටම නිරුද්ධ වුණා. අපි තේරුම් ගන්න එක නිරුද්ධ වෙච්ච තැනක වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර පාදකව තියෙන මනෝ විඥානෙનું තේරුම් ගන්න බැහැ. එතකොට පින්නතුනි අපි යම් තාක් ජීවිතයේ අස්කන්න ආසාද ඉන්ද්‍රිය වලින් යම් කිසි සැපක් වින්දනම් යම් කිසි දුකක් වින්දනම් අපි කොහොමද කළ තියෙන්නේ? අපි ඒ සියල්ලක්ම කළ තියෙන්නේ රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයක. නමුත් අපේ ලෝකේ රූපේ නිරුද්ධ වෙලා නැහැ. ඒ රූපය තාම තියෙන දෙයක් හැටියට තමයි අපිට පේන්නේ. අන්නේ පෙනීම නිසා තමයි මෙන්න මේ නොදෙනීම නිසා තමයි ඒක අපි ආස්වාදයකට යන්නේ. මේක හොඳයි සැපයි ආත්මයි කියලා යන්නේ මෙන්න මේ අවබෝධය නැති නිසා. උපාදානීසු ධම්මේසු අස්සාදානුපස්සතෝ විහෙරති. ආස්වාදය අනුව ගියා නම් මේ උපාදානීය ධර්මයන් කෙරෙහි මොකද වෙන්නේ? තෘෂ්ණාව හට ගන්නවා. මේක බාහිර මේ මොහොත රූපයක් කියලා හිතුවටින් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අපි ඒක තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ගන්නවා. ගත්තොත් මොකද වෙන්නේ? ඒ ගන්නවත් එකම අපට බෝනස් ටිකක් හම්බ වෙනවා. නොමිලේම බෝනස් ටිකක් හම්බ වෙනවා. බාහිර තියෙන රූපයේ ශබ්දය ආදී මේ මොහොතේ බාහිර තිය කියලා ගත්තොත් ගන්න මොහොතේම බන්දේසියක් පිට තියලා අපට බෝනස් ටිකකුත් දෙනවා. මොනවද බෝනස් ටික? ජාති පච්චය ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජරා මරණ සෝක පරිදේව ටික ඔක්කොමත් එක එන්නේ දෙන්නේ නිකන් නෙවෙයි දෙන්නේ. පින්නතුනේ මෙන්න අපේ ජීවිතය. එතකොට අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකයට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය කියන්නේ දුක විඳින නිසා නෙවෙයි. අපි අද විඳින දුකට පාදක වෙච්ච මුල් පදනම තියෙන්නේ අර මුල් ස්කන්ධ පංචකයේ. හැබැයි මේ මුල් ස්කන්ධ පංචකයේ දුකක් අසපක්ක්ක් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. දුක හෝ සැප හටගන්නේ ඊට පස්සේ අපි ඒක ගන්න විදිහ. එතකොට උපාදානීයේසු ධම්මේසු කියලා කියන්නේ අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකයේ උපාදානීයයි. හැබැයි උපාදාන නෙවෙයි. උපාදාන උපාදානීය. මෙන්න මෙතන පද දෙකක් තියෙනවා. මෙන්න මේ පද දෙක ඉතාම හේන් සීරුවේ තේරුම් ගන්න ඕන. උපාදාන උපාදානීය. උපාදාන කියන්නේ සම්පූර්ණම ක්ලේශය. උපාදානයට තමයි උපාදාන කියලා කියන්නේ. උපාදානීය කියලා කියන්නේ උපාදානයට හිතවත් කියලා. මුල් ස්කන්ධ පංචකයේ උපාදානීයයි. උපාදාන වලට හිතයි. නමුත් උපාදාන නෙවෙයි. දැන් සීනේ බෝතලයක් තියනවා නම් ඇයි ඒකට සීනි බෝතලය කියලා කියන්නේ? ඒ බෝතලෙන් හැදලා තියෙන සීනි වලින්ද? සීනි වලින් හදපු හින්දාද සීනි බෝතලය කියලා කියන්නේ? නෑ, ඒක සීනි දාන බෝතලෙ හින්දා. අපේ අතේ සීනි තියනවා නම් විතරයි ඒක සීනි බෝතලෙ වෙන්නේ, නැත්නම් නිකන් බෝතලයක් ඒක. අන්නේ වගේ තමයි මුල් ස්කන්ධ පංචක උපාදානීයයි. ඒක අර සීනි බෝතලේ වගේ, ඒක සීනි වලින් හැදිච්ච දෙයක් නෙවෙයි, උපාදාන වලින් හැදිච්ච දෙයක් නෙවෙයි. ඒක උපාදානතේ මනසකට ඒක හිතවත් උපාදාන වශයෙන් ගන්න. පින්නතුනේ, ඇසෙන් රූපයක් දකිනකොට අපි ඉන්නේ කොයි අන්තයේද කියලා බලන්න. කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දයට අපේ හිත බැසගෙන තියනවා නම් ඒ අපේ නිරූපයේ සමුදයන්තේ. සමුදයන්තේ කියන්නේ දුක්ඛ සමුදයන්තේ. දුක්ඛ සමුදයන්ති හිටියොත් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතනං. කොහොම ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව කරගෙන යනවා. එතකොට මෙන්න මේක තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. ඒකෙදී අපට අපුඤ්ඤාමි සංඛාර සිද්ධ වෙන්නත් පුළුවන්, පුඤ්ඤාමි සංඛාර කරගන්නත් පුළුවන්, අනඤ්ඤාමි සංඛාර කරගන්නත් පුළුවන්. නමුත් ඒ තුනේම පදනම මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. එතකොට අපි මෙතෙක් කල පින්කම් කරෙත් මේ දෘෂ්ටි ඉඳගෙනමයි. නමුත් ඒක වරදක් නෙවෙයි, ඒකට අපට සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. අපි දානෙ දීපු හාමුදුරුවෝ ඉන්නව පන්සලේ, අපි ගෙනලා දානෙ දුන්නා, අපි ගියත් හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා. එංගෙ අපිට පින්කම් කරන්න පුළුවන්, සුගතිගාමි වෙන්න පුළුවන්, බුද්ධ පූජා තියන්න පුළුවන්. මේක ප්‍රතික්ෂේප කරන්න නෑ බුදුදහමේ. නමුත් අපි ගැඹුරට යනකොට අපිට දුක නිදහස් වෙන අවශ්‍ය නම් අවිඥායත්වේම අසියස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියන දර්ශනෙට නොනනම් අපි මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. එහෙනම් කොහොමද මේ ලෝකේ වෙන්නේ? අපි කලින් තිමිච්ච රූපය දැක්ක නෙවෙයි, මේ මොහොතෙහි අපේ කර්මයට අනුව නිර්මාණය කළ දෙන ඇස, කන, නාස ආදී ඉන්ද්‍රිය අපි හැම වෙලාවෙම සකස් කරගෙන ඉන්නේ. ඒ ඉන්ද්‍රියට සාපේක්ෂ ලෝකයක් තමයි මේ බාහිරින් පේන්නේ. අනුසෝතගාමී ලෝකය කියලා කියන්නේ මොකද්ද? ගංගාවක් පහළට ගලාගෙන යනවා වගේ ලෝකය ගලාගෙන යනවා කියන්නේ මොකද්ද? ලෝකේ මිනිස්සු කියන්නේ බාහිර රූපයක් පේනවා. මං ඉන්න කලින් මේ රූපය තිබ්බා, මං ගියත් මේ රූපය මෙතනම තියෙනවා කියලා. ඒ වගේම මට මේ පේන මේ රූපය ඕන කෙනෙකුට මේක පරීක්ෂණ කරලා ඇටම් එකකට බෙදලා, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට බෙදලා මේක ඕන කෙනෙකුට රිසර්ච් කරන්න පුළුවන් කියලා දන්න එක. මේක තමයි අනුසෝතගාමී ලෝකය. පටිසෝතගාමී සද්ධර්මය කියලා කියන්නේ මොකද්ද? මෙතන මේ රූපය කලින් තිබ්බ නෙවෙයි, සම්මුති ලෝකය anu එක හරි. නමුත් පරමාර්ථ ලෝකයට යනකොට මේ රූපේ නිර්මාණය වුණේ මගේ ඇසට සාපේක්ෂව. ඇස නිර්මාණය වුණේ මනසට සාපේක්ෂව. මනසට සාපේක්ෂව අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී මේ අභ්‍යන්තර හේතු ටිකට සාපේක්ෂව ඇස නිර්මාණය කළ දුන්නා. ඇසට අනුව රූපේ නිර්මාණය වුණේ රූපය කලින් තිබ දෙයක් නෙවෙයි, මේ මොහොතෙහි ඇසේ ස්වභාවයට සාපේක්ෂව රූපේ නිර්මාණය වුණේ. ඇස වෙනස් වෙච්ච ගමන් රූපේ වෙනස් වෙන්න පුළුවන්. රූපේ තියෙනවායි කියලා කියන්නේ ඇස තියෙනවා, ඇස තියෙනවා කියන්නේ රූපේ තියෙනවා, ඒ දෙකම තියෙනවා කියන්නේ චක්කු විඥානය තියෙනවා. චක්කු සම්පස්සේ රූප සංඥා, රූප සංචේතනා මේ පහම එක විදිහට තියෙනවා. එතකොට ඒ කිසිවක් පෙර අතීතයෙන් මෙතෙන්ට ආවේ නැහැ, වර්තමානයේ අනාගතයට යන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලෝකයේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. අපේ හිත වෙනස් වුණොත් ආයතන වෙනස් වෙනවා, ආයතන වෙනස් වුණොත් බාහිර ලෝකෙම වෙනස් වෙනවා. ඊටාම සල්ප මොහොතකින් මේ සියලක වෙනස් වෙනවා. ඒ නිසා තමයි මරණාසන්න මොහොතේ සමහර අයට ප්‍රේතයන් භූතයන් පේන්නේ, මියගිය ඥාතීන් පේන්නේ, අනිත් අයට පේන්නේ එයාට පේනවා. ඒ තම තමන්ගේ ලෝකයට අනුව මේ ලෝකේ නිර්මාණය වෙන්නේ මේ. එතකොට පින්නතුනි, අර මුලින් හටගන්න ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඒක දන්නේ නැතුව අපි අවිද්‍යාවෙන් ලෝකේ දිහා බැලුවොත් බාහිර ලෝකයේ රූපය තියෙනවා කියලා බලලා ඒකෙන් සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා මේ සියලක්ම හටගෙන ඊට අනුරූප වූ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට මුල් අධ්‍යක්ෂණයට කියන්නේ දුක්ඛ සත්‍යය. ඊළඟට මේක තෘෂ්ණා දෘෂ්ටිවාසයෙන් ගන්න එකට කියන්නේ සමුදය සත්‍යය. ඒ වගේම මේක නිරෝධ වෙච්ච දෙයක් කියලා දකිනවා නම් ඒ දැකීම නිරෝධ සත්‍යය. ඒ විතරක් නෙවෙයි, මේ නිරෝධය දකින්න වඩන තියෙන මාර්ගයක් තියෙනවා නම් මෙන්න මේ බාහිර ලෝකයෙන් මං නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වීම සඳහා තියෙන ප්‍රතිපදාව තමයි සම්මා දිට්ඨිය පෙරටුවේ යන ආරස්නගික මාර්ගය කියලා දැනගත්තොත්, අන්නේ මාර්ගයේ වඩනවා නම් සම්මා දිට්ඨේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තාදී මේ අංග වඩනවා නම් ඒ වඩන අවස්ථාව මාර්ග සත්‍ය අවස්ථාව. එතකොට තමන් ගැන තමන් කණ්ණාඩියක් කැඩපතක් ඉස්සරහා තියලා බලන දැන් ඔබ ඉන්නේ සමුදය සත්‍යයේද නිරෝධ සත්‍යයේද මාර්ග සත්‍යයේද කියලා. ආමසෙන් බලන තමන් ඉන්නේ සමුදය සත්‍යයේද මාර්ග සත්‍යයේද කියලා බලන්න. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? අර සංසාර චක්‍රය අවිද්‍යාපත්‍ය සංඛාර යන සර්කල් එක මේ රූපය තියෙනවා අනේ මේක කැඩෙනවා බිඳෙනවා මේ අයියා මේ නංගි මේ මල්ලි මේ පුතා මේ ඔයා හරි ලස්සනයි ඔයා නරකයි ඔයා වැරදි වැඩක් කළා ඒව කියලා කියන වෙලාව සමුදය සත්‍ය. හැබැයි අවවාදී දුන්නට කමන්නේ නැහැ තමන් නුවණකින් කරනවා නම් තමන් ඉන්නේ මාර්ග සත්‍යෙ. එතකොට මෙන්න මේ දුක්ඛ සත්‍යෙන් තමන් නිදහස් වෙන්න ඕන සමුදය සත්‍යෙන් තමන් නිදහස් වෙන්න ඕන කියලා දැකගෙන යම් කෙනෙක් සිතවිලි හිතනවා නම් සම්මා සංකල්පයක් තියනවා නම් ඊට අදාළ වචන කතා කරනවා නම් සම්මා වාචා ඊට අදාළ ක්‍රියාවන් කරනවා නම් සම්මා කම්මන්ත ඊට අදාළ විදිහට රැකියා කරනවා නම් සම්මා ආජීවය ඊට අදාළ විදිහට උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය ඊට අදාළව සිහිය පිහිටවනවා නම් සතර සතිපට්ඨානෙ වඩනවා නම් ඒක සම්මා සතිය ඊට අදාළ විදිහට සමත භාවනා කරනවා නම් ඒක සම්මා සමාධිය මේට අදාළ විදිහට ස්කන්ධ පංචකයේ සමුදය බලනවා නම් ඒක සම්මා දිට්ඨිය නැත්නම් සම්මා ඥාන සම්මා විමුක්ති අවස්ථා. පින්නතුනේ ධර්මයේ පිළිබඳව මූලික පදනම මෙතන මේ තියෙනවා. එතකොට තමන් දැන් තීරණය කරන් තමන් යන්නේ ලෝක යන විදිහට ගිහිල්ලා දුක් සමුදය හදා ගන්නවද? ඒ දුක සමුදය නිරෝධ වෙන විදිහට මාර්ගය තුල හැසිරෙනවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් අවස්ථාව. පින්නතුනේ දුක් සමුදය තුල අපි හිටියොත් තින් බාහිර නිරුද්ධ වෙච්ච ලෝකයේ ඇති දෙයක් විදිහට අපි ගත්තොත් මොකද වෙන්නේ? ඊට අදාළ වූ සියලුම දුක් ටිකත් එක්කයි අපි මේ විදිහේ වැළඳගන්නේ. එහෙනම් පින්නතුනේ බාහිර රූපයක් ශබ්දයක් ඇහෙනකොටම හිත බාහිර ගිහිල්ලා බැසගත්තොත් තමන් ඉක්මනටම දැනගන්න තමන් දැන් ආස්වාදයේ පැත්තේ ඉන්නේ ජරා මරණත් එක්ක ඉන්නේ කියලා එතෙන්ට බය වෙන්න තමයි. එහෙනම් ඒකේ ආදීනව අනුපස්සිනෝ විහෙරති. ඒකේ ආදීනව දැකලා මෙන්න මේ ජරා මරණ වලින් මම නිදහස් වෙන්න ඕන කියලා ඉක්මනටම ආරසංග මාර්ගයට එන්න. සතිමත් භාවයේ ඉන්න මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්න. පින්නතුනේ මෙන්න මේක තේරුම් ගත්තොත් අපි මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිනවඳව විශ්වාස කරනවා කියන මෙතෙන්ට. මෙන්න මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ දේශනා කරනකොට ඒ අහපු පිරිස පින්වන්තය මේක ඇහුවාම සසර බුදුරජාණන් වහන්සේ කෙනෙක් වුණ ගැන අදහසින් පාරමිතා පුරාගෙන අය ආපුවා මේක ඇහුවාම මොකද උනේ? යයි කෑ ගහනවා අභික්ඛන්තං බොහෝගෝතම අභික්ඛන්තං බොහෝගෝතම සේයතං බොහෝගෝතම. බුදුහාඳුරනේ ලස්සනයි මනයි අලංකාරයි වැහිල තිමිත දෙයක් ඇරිය වගේ අන්ධකාරීන කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ ඇස් නැති කෙනෙකුට ඇස් දෙක දුන්නා වගේ මට බුදුහාඳුරනේ තේරුණා කියලා බුදුරජාණන් වහන්සේ ළඟ පසඟ පිහිටුවල කකුල් දෙක අල්ල වඳිනවා කෑ ගහලා. බුදුහාඳුරනේ අද පටන් මා තෙරුවන් සරණ ගිය උපාසකයෙකුට සලකන්න කියලා ඉල්ලා සිටිනවා. පින්නතුනේ මෙතෙන් තමයි අපි ශ්‍රද්ධාව හටගන්නට ඕන. අපේ ඇහැට රූපයක් පේනවා කර්ම විපාක විදියට. ඒක තීරුම් ගන්නකොට මුල් අද්දැකීම නිරුද්ධ වෙලා රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තීරුම් ගන්න නිතරම ස්කන්ධ හතරකින්. රූපයේ කණ්ඩයක් වෙන අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාව. ඒ විපාක මට්ටමේ අවස්ථාවේදී අපට කවදාවත් කිසිම දෙයක් තීරුම් ගන්න බෑ. ඒකයි ධර්මයේ සඳහන් වන්නේ න පංචේ විඥානේ හි කිංච ධම්මං පටිවිදාරාති අඤ්ඤත්‍ර අවිනිවහතමත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ කියලා. මොනවද පංච විඥානය කියලා කියන්නේ? ඇස අරමුණු කරගෙන හටගත්තු චක්කු විඥානය, කන අරබිය හටගත්තු සෝත විඥානය, නාසය අරබිය හටගත්තු ගහන විඥානය, දිව සම්බන්ධ තියෙන ජීවහා විඥානය, කය සම්බන්ධව තියෙන කාය විඥානය, මේවට කියන පංච විඥානය කියලා. න පංචෙහි විඥානේ හික්කින්ච ධම්මං පටිවිජානාති අඤ්ඤතර අභිනිපාත මත්තා. We are unable to understand something through five consciousnesses, just contact. අපට පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් සපුරා තේරුම් ගන්න බෑ. උදේ contact වීම ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු ආවිඤ්ඤය. සියලුම ධම්ම තේරුම් ගන්නේ මනෝ විඥාන. We understand everything through our mind consciousness, not through our five consciousnesses. පින්නතුනි, මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනුගේ ශාසනයේ තියෙන අග්‍රතම ඵලය, ඥාන සම්භාරය. මෙන්න මේක සුතමේ ඥාණයෙන් තේරුම් අරගෙන යම් කිසි පමණකට හරි අවබෝධයක් ලැබුණොත් ඒ තැනැත්තා බලනවා මෙන්න මේ අහපු දේ යථාර්ථය බවට පත් කරගන්න වැඩපිළිවෙල මොකද්ද කියලා. මේක හරියට මැප් එක අතට දුන්නා වගේ. මැප් එක දුන්නට විතරක් ගමන ගියා වෙන්නේ නැහැ. ගමන යන නම් මේ මැප් එක මේ ඇඩ්‍රස් එක නෙවිගේටරේට දාන්න ඕන. නෙවිගේටරේට දාලා අපි වාහන නැගලා ඩ්‍රයිව් කරනවා. මේ ගමනාන්තයට යන්න. අන්නේ යන මාවත තමයි පාර තමයි මොකද්ද ආර්යසනගේ මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨියේ මෙන්න මේක දැකලා මේක හිතේ මවාගෙන මේ ඩ්‍රීම් එක තියාගෙන අපි ඩ්‍රයිව් කරනවා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, මෙන්න මේ සිටිස් පාස් කරගෙන තමයි අපි යන්නේ. මේ යන ගමනේදී හැම තත්පරයකදීම පින්නතුනි මෙන්න මේ ගමනාන්තය ඉමේජින් කර කර යන්නේ, විෂුවලයිස් කර කර යන්නේ, ඩ්‍රීම් එක මේක. හැබැයි අපි ගමනාන්තයට ළඟා වෙලා නැහැ. ඔබ මෙතන ඉඳන් කිසියම් සිටි එකකට යනවා නම්, කලින් ඔගේ සිටි එකකට යනවා නම්, අපි ගෙමු සිලිකන් වැලි වලට යනවා කියලා. සිලිකන් වැලි වලට ඔබ ඇඩ්‍රස් එක දාගත්ත නෙවෙයිනේ. මෙහි ඉඳන් ගහලා බලුවොත් හැතැම්ම 350 විතර තියෙනවා. 360ක් විතර තියෙනවා. ඔබ කලින් Google එකේ බලලා Apple company මෙතන තියෙන්නේ. මෙතන Microsoft එක, මෙතන Facebook එක, මෙතන Google එක, මේ ටික බැලුව map එකේ හැම වෙලාවෙම යන හැම මොහොතෙම මේ ටික visualize කර කර යන්නේ. හැබැයි ඔබ තාම ගමනාන්තයට ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ මේ map එක ඔළුවට දාපු ගමන්ම ඔබේ හිතට එනවන මොකද්ද? මම කවදා හරි මේ රූපයෙන් නිදහස් වෙන මාවතටයි යන්නේ. ඇසෙන් රූපය දකිනකොටම රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකින එකයි මගේ ડેස්ටිනේෂන් එක. රූපය ගත්තොතින් මං ජරා මරණත් එක්ක ඉන්නේ, පටිසම්පාද චක්‍රේ ඉන්නේ. ඒ චක්‍රේ නිදහස් වෙන නම් මම දැන් මේ මුල් රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක්. ඒක තමයි මගේ නෙවිගේටරේට GPS එකට දාපු ෆයිනල් ડેස්ටිනේෂන් එක. අන්නේ ડેස්ටිනේෂන් එක තමයි අපේ ඩ්‍රීම් එක. එතෙන්ට આવොත් විතරයි දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. තමගේ දරුව කොච්චර හිටියත්, තමන්ට කොච්චර දේපල තිබුණත්, ශරීරය කොච්චර ලස්සන වුණත් කිසිදාක තමන්ට දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ දර්ශනෙට නෑමිල්ල. එතකොට දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම දේ තමයි ඇසට රූපය දකිනකොටම මේ දකින රූපය දැන් තේරුම් ගන්න වෙලාවේදී රූපස්කන්ධය නිරුද්ධ වෙච්ච වෙලාව කියලා බලන එක. ඒක පෙරපසම මේ බලන්නට ඕන. ඒක උපරිම ලෙස on the spot බලන්න ඕන. අන්නේක වේගයෙන් බලන වැඩපිළිවෙල තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ආර්ෂණික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනෙට අපි ආවොතින් අපි කායික වාචික කොයිතරම් සංවරයක් ඇති කර ගන්නවද? අන්නේ ගුණාංග ටික තමයි කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ. සාමාන්‍ය ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, ඒව නෙවෙයි කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ. කන්නිමෙද සූත්‍රයේ ප්‍රාණඝාතය කරන්න එපා, සොරකම් කරන්න එපා, මත්පැන් පානය කරන්න එපා, අම්මට තාත්තට සලකන්න, රාත්‍රී වීදි සංචාරය යන්න එපා, ඕම මොනවා කරතියද? ඒ මොකුත් ඒක නැහැ. කර්මිත සූත්‍රයට එනකොට අර ඔක්කොම පංචශීල අපි ආරක්ෂා කරනවා. පංච දුෂ්චරිතයන්ගෙන් නිදහස් වෙලා අපාය භූමිය වලින් වැළකීලා අපි ඉහළම ස්ටෑන්ඩඩ් එකේ ඉන්න අවස්ථාවක තමයි කර්මිත සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ. යම් සං සන්තම් පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් මොකද ශාන්ත පදය කියලා කියන්නේ? නිර්වාණය. නිර්වාණය කැමති කෙනාට තියෙන ලක්ෂණ ටික තමයි මේ සූත්‍රේ දැක්වෙන්නේ. ඒ කෙනාගේ සීලය කොහොමද, ශික්ෂණය කොහොමද, ඩිසිප්ලින් එක කොහොමද? නචකුද්දන් සමාචරයකින්චි යේන විඤ්ඤෝ පරිඋපදේයෝ. නෝ නැත්තන් දොස් කියන පොඩි වරදක්වත් ඔහු කරන්නේ. He doesn't do any slight wrong conduct which is concerned by the wise. නෝ නැත්තන් විසින් වරණ නිග්‍රහ කරන්නේ එක සුළු වරදක්වත් ඔහු කරන්නේ. කායික වචනේ කායික වාචික විතරක් නෙවෙයි, සිතුවිලි මාත්‍රකින්වත් වරදක් නොකරන මට්ටමට ඔහු තමගේ චර්යාව නිවැරදි කරගෙන මේ මාර්ගයට එන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහු සියලු සත්‍යෝ සුවපත්ත්වවා ගැන මෙස්සහගත සිතුවිල්ලෙන් ලෝකෙන සියලුම සත්‍යයන් තමන්ගේ දරුවන්සේ බලන මනසක් ඇසක් ඇති කරගන්න. මේ ගමන සාමාන්‍ය පිනතුනි සාමාන්‍ය කෙනෙකුට යන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි මේක. මේ දර්ශනය තේරුම් ගත්තු කෙනාගේ සම්මා සංකප්පය අව්‍යාපාද සංකප්පය කොයි වගේ මට්ටමකට තියෙන ඕනද? යම් කෙනෙක් දකිනකොට ඒ දකින කෙනා තමන්ගේම දරුවා වශයෙන් බලන මට්ටමට මානසිකත්වයෙන් ඉහළ මට්ටමේ ඉන්න ඕන. මාතා යතන යම් පුත්තං ආයුසායක පුත්ත මඩවත් කියේ. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා දැස බලන ආකල්පයෙන් ලෝකින සිලුම සත්‍යංගේ හි බලන්න පුළුවන් විදියට තමන්ගේ මනස, තමන්ගේ දැක්ම, තමන්ගේ ආකල්පයේ ඉහළම තලයක තියෙනට ඕන. අන්නේ තරම් සියොම් නුවණක්, සංවේදී හදවතක් සහ මෙන්න මේ දර්ශනය පිළිබඳව ඊටම තීරණ නුවණක් තියෙන කෙනෙක්. ඒක නා උපරිම වශයෙන් සමත භාවනාවක් වඩනවා. මේ දේශනාව ගැන ශ්‍රද්ධාව හටගත්තා නම් ඔහු වීරියක් හටගන්නවා. වීරය නිසාම ඔහු සතිමත් බව ඇති කරගන්නවා. සතිය නිසා ඔහු සමාධිමත් කරගන්නවා හිත. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදිහට සමාහිත වූ සිටින් මේ තැනැත්තා මේ ස්කන්ධ ධාතු නාම රූප ආදිය සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති මේවා හටගන්නවා, නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඔහුගේ ලෝකයේ සතුට, ඔහුගේ ලෝකයේ හොබීස් විනෝදාංශ මොනවද? එදාට ඔහුගේ ලෝකයේ විනෝදාංශ තමයි මේ ආරසණික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. එදාට ඔහුගේ ජීවිතයේ එහෙම එක තමයි, ගෝල් එක තමයි මොකද්ද? සමාධිය සහ විදර්ශනා වඩන කාලය. තමන් දවසට කොයිතරම් විනාඩි ගානක් සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් වෙන් කරනවාද කියන කාලය. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද අපි වැඩ කරනවා, දරුවන්ගේ වැඩ කරනවා, ඉගෙන ගන්න තියනවා, ඉතින් කොහොමද භාවනා කරනවා කියලා කාලේ පය කරන්නේ කියලානේ හිතෙන්න පුළුවන්. නමුත් විනෝදනි, මේ දර්ශනය තේරුණා නම්, එය පුහුණු කරනකොට එහි ආනිසංශ ලැබුණා ලැබෙනකොට දකිනවා නම්, අපි එදාට අපේ නිින්ද කැප කරනවා. ඒකට කියන්නේ ජාගරණ අනුയോഗය කියලා. අපේ ආහාරයේ පාලනයක් ඇති කර ගන්නවා. ඒකට කියන්නේ භෝජනයේ මත්සන් යුතතාවය කියලා. එදාට අපි ඉන්ද්‍රිය සංවර කර ගන්නවා. අස්කනාසාද ඉන්ද්‍රිය සංවරය. මෙන්න මේ දේවල් එක්ක අපේ ජීවිතය බඳ වෙනවා. අද අපි දවල්ට වැඩ කළා විවේකයක් ගන්න කියලා රැහැට නිදා ගන්නවානේ. මේ දර්ශනය තේරුම් ගත්ත දවසට පින්නොතනේ අපි විවේක ගන්න මොකක්ද සිද කරන්නේ? එදාට අපි විවේක ගන්න කරන්නේ භාවනා කරන එක. වෙනද අපි පැය 4 5ක් නිදාගෙන ගත්ත විවේකය ඇතැම් විට පැය 2ක් භාවනා කළා, අර පැය 5ක විවේකය අපි ගන්නවා. ඒ මට්ටමට පින්නොතනේ වටිනා දර්ශනයක් ඔබත් මාත් මේ උරුම කරගෙන තියෙනවා. ඒ නිසා ඇසට රූපයක් පේන මුල් අවස්ථාව දුකක් අසපක්ක්ක් නෙවෙයි, ඒක රහතන් වහන්සේ තත් විඳින අවස්ථාව. ඇහැට රූපයක් පේන මුල් අවස්ථාව දුකක් අසපක්ක්ක් නෙවෙයි, ඒක දුක් විඳින අවස්ථාවක් නෙවෙයි. ඒකට කියන්නේ දුක සත්‍ය කියලා. දුක සත්‍ය කියන්නේ දුක් විඳින නිසා නෙවෙයි. ඒක යථාර්ථයක් වශයෙන් තියෙන සත්‍යයක්. ඒක රහතන් වහන්සේට පොදුයි. ඊට පස්සේ දුක සමුදය කියන්නේ ඒ Nirodha වෙච්ච ස්කන්ධ පංචකය ඇති දෙයක් හැටියට ගන්න එක අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් ගත්තනම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මේ සර්කල් එකට වැටෙනවා. වැටිලා රෞමෙ ගිහිල්ලා අන්තිමට මෙරිගෝ රවුන් එකේ ගියා වගේ රෞම ඉවර වෙන්නේ. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේවලි. මේකේ නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? අවිද්‍යායත්තේ වාසය සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ සර්කල් එකේ අනිත් පැත්තට හරවන්න ඕන. මේ දැකව රූපය දැන් නිරුද්ධ වෙලා නේද තියෙන්නේ කියලා මේ සංකල්ප ඇති කරගෙන වචනය සංවර කරගෙන කය සංවර කරගෙන උත්සාහයෙන් සතිමත් බව දිනු කරනවා. සතිමත් බව දිනු කරන කරන්න මේ රූපය විතරක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඥාන අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකයම මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒක අනිත්‍යයි. ඒක හටගෙන නිරුද්ධුණා. ඒක දුකයි. ඒක අනාත්මයි. වර්තමානයේ තුල හිත තියාගෙන බලන්නේ අර ඊට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදේය බලන්න. දිත්තේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන්නේ මේක. ඒක දැකපු දේ දැකපු මොහොතම නිරුද්ධ වෙලා කියලා දකිනවනම් මේ බාහිර පේන රූපෙන් නිදහස් වෙනවා. මේ බාහිර රූපෙන් නිදහස් වෙනට උහ අභ්‍යන්තර පැත්තේ ඉන්නේ. අභ්‍යන්තරයේ බලන මේ හිතත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා එතනම තත්ත විපස්සති ඒ මොහොතේම ඒ මනෝ විඥානයේ අනිත්‍ය දුක නාත්ම දකිනවා. පින්නතුනි අපි ගමනක් යනකොට අපි කොහෙර ඇවිදිනකොට අපි ටෝච් එකක් ගහගෙන රෑ යනකොට එකපාර සර්පෙන් දැක්ක කියලා කියමු. අපි කලබලයට යනව රාත්‍රියේ. යනකොට අපි සර්පෙන් දැක්කා. සර්පෙන් දැක්ක ගමන් අපිට මොකද වෙන්නේ? අපි බය වෙනවා නේ. ඇයි අපි බය වෙන හේතුව? ඇයි අපි බය වෙන හේතුව? ඔව් ඒකත් හේතුවක් තමයි. ඒක තමයි මූලිකම හේතුව. ආසන්නතම හේතුව ගත්තොත් මොකක්ද? ඔව් ඒවත් හේතු තමයි. නමුත් ආසන්නතම වශයෙන් ගත්තොත් හේතුවක් තියෙනවා. ඔව් ඒකත් හේතුවක් තමයි. නමුත් ඊටත් වඩා ලොකු ගැඹුරම හේතු නෙවෙයි, ඉතාම සරලම හේතුවක් තියෙනවා. ඒ තමයි ටෝච් එක ගහ යනකොට අපිට හිතෙන්නේ අපි ඉන්නේ ටෝච් එක උඩ කියලා. ටෝච් එළිය ගහ යනකොට අපිට හිතෙන්නේ ටෝච් එක එළිය ළඟමයි තමන් ඉන්නේ කියලා. හැබැයි අපි යනකොට ඈත කන්දක සර්පෙක් ඉනවා නම් බය වෙනවද අපි? බය වෙන්නේ අපි දා අපිට ඩෙස්ටිනේෂන් එක ගැන අපිට වෙනස පේනවා, ඈත කියලා පේනවා. හැබැයි ළඟ යනකොට ඉක්මනටම අපි හිතන්නේ මොකද්ද? ටෝච් එක ළඟ හිතාගෙන කියලා තමයි යන්නේ. අපට නිතරම හිතෙන්නේ ටෝච් එක උඩේ තමයි ඉන්නේ කියලා. දැන් පඩිපැලක් නගිනකොට එක මට්ටමේ දැන් අපිකම අඟල් 8 පඩිපැලවල් තියෙනවා. තියල එකපාරටම අඟල් 4ක පඩියක් තියෙනවා. අපි එකපාර වැටෙන්න යනවා. ඇයි වැටෙන්න යන්නේ? අපි බලන්නේ උඩ පඩි ටික බලන් තමයි යන්නේ අපි. අපි කවදාවත් කකුල් දෙක බලාගෙන යන්නේ නැහැ අපි. අපි ටෝච් එකක් ගහන යනකොට කවදාවත් කකුල් දෙක ළඟ ටෝච් එක ගහන යන්නේ නැහැ. අපි ටෝච් එක නිතරම ගහන යන්නේ ඉස්සරහට. අන්නේ වගේම තමයි අපි බය වෙන්නේ. අපිට මේ දුක එන්නේ අපි මේ ඉස්සරහා රූපය. දැන් අපි වාහනේ ඩ්‍රයිව් කරනකොට අපි ඩ්‍රයිව් කරන්නේ වාහනේ ඉස්සරහා බලාගෙන. නමුත් අපි රෝදාතර උඩ ඉන්නේ. අපි කවදාවත් රෝදේ දිහා බලන් ඩ්‍රයිව් කරනවද? අපි රෝදේ දිහා බලන් ඩ්‍රයිව් කරන්නේ නැහැ. බලාගෙන නිතරම යන ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් ඉස්සරහා පේන රූපය තාම අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. අන්නේ වගේ තමයි අපි නිතරම පිටුපස්සේ ඉන්නේ. දැන් මේ පේන රූපය, මේ රූපය හඳුනා ගන්නකොට හඳුනා ගන්න ඒක ඊට මොහොතකට කලින් පිටුපස්සට ගිහිල්ලා අර වාහනේ රෝද ටික හතර උඩ වගේ අපි තේරුම් ගන්නේ කලින් තැන ඉඳගෙන. ඒ කලින් තැනට මේ රූපයයි තේ නැහැ, ඒක නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒතර අපිට බයක් හටගන්නේ ඇයි? බයක් හරි ආසාවක් හරි තෘෂ්ණාවක් හරි හටගන්නවා නම් හටගන්නේ ඇයි? හටගන්නේ අර නිරුද්ධ වෙච්ච රූපය. තාම මේ පේන්නේ නිරුද්ධ වෙච්ච රූපය කියලා හිතන එක. ඉතාම සරල උදාහරණයක් කියන්නකෝ මම. අපි කෑම කනකොට. කෑම පිඟානේ කෑම ටික දාගෙන අපි බත් ගුලියක් අරගෙන කනවා. කනකොට අපට රස එනවා. රස එනකොට අපිට මොකද හිතෙන්නේ? මේ රස දැනෙන කෑම කොහේ කෑමක කියලාද? මේ පිඟානේ දැන් තියෙන කෑම කියලානේ. කෑම ටිකේ රස දිවට දැනෙනකොට අපට හිතෙන්නේ මොකද්ද? මේ රස දැනෙන්නේ පිඟානේ දැන් තියෙන කෑම කියලා. ඇත්තටම මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? ඔව්, අර කටේ කැලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටිකේ රස තමයි මේන්නේ. අපිට කවදාවත් හිතිලා තියේද මේ රස දැනෙන්නේ මේ කැලත් එක මිශ්‍ර වෙච්ච කෑමයි කියලා? අපිට නිකන්වත් හිතිලා නැහැ නේ. අපි හුඟක් බුද්ධිමත් කියලා හිතන් ඉන්නෝනේ. අඩු ගානේ මේ සරල දේවල් අපිට හිතිලා තියනවද? අපට හැමදාම හිතෙන්නේ මේ රස කෑම ටික මේ පිඟානේ ලස්සනට තියෙන කෑම ටික කියලා. හැබැයි අර කඩේ තියෙන රසවත්ම කෑම ටිකේ ලස්සන බලන්න එළියට ගත්තොත් කොහොමද? පිඟානේ තියෙන කෑම වගේ මනේ ලස්සනට තියෙන මේ කෑම ටික එළියට අරන් බලමු කියලා ගත්තොත් මොකද වෙන්නේ? පින්නොතින අන්න ඒකම තමයි මේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ මේ ඇසෙන් දකින රූප හඳුනා ගන්නකොට කනෙන් අහන ශබ්ද මේ සියල්ලක්ම අර කටේ මිශ්‍ර වෙච්ච කෑම ටික වගේ අතීතයට ගියපු කෑම ටිකක් මේ තියෙන්නේ. ඒ වැත්තිම රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනකයි මේ අපේ මනෝ විඥාණයෙන් මේ ගනුදෙනුව තියෙන්නේ. තින තින අපි කිසි දවසක රූපයේ වර්තමානයේ හඳුනාගෙන නැහැ. අපි කිසි දවසක රූපයක් වර්තමානයේ තුල හඳුනාගෙන නැහැ, ආශ්‍රය කළා නැහැ. අපි හැමදාම ගනුදෙනු කළ තියෙන්නේ ස්වාමි බහරයවන් කියලා, දරුවෝ කියලා, ආහාර පාන ආදී ගල සින්දු ඇහුවා කියලා, හොඳ ස්පර්ශ ලැබුවා කියලා සියල්ලක්ම පින්නතින අපි මේ තේ ජීවිත කාලේ ඉඳලා තියෙන කොහොමද? රූපය සම්පූර්ණම නිරෝධ වෙච්ච තැනක මේ මනෝ විඥාණයෙන් මේ අපි ගනුදෙනු කළ තියෙන්නේ. දැන් මම බණ කියනකොට මම දැන් මේ පින්නතුන්ගේ ඉස්සරහ ඉනවයි කියලා මම බණ කිව්වට ඒ රූපේ නිරුද්ධ වෙලා මගේම ලෝකයේ මගේම මනසින් මේ ඇති කරගන්න චිත්‍රයට හැම මම මේ බණ කියන්නේ. ඔබට නෙමෙයි බණ කියන්නේ. පින්නදින මේක තමයි යථාර්ථය. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් මේ යථාර්ථය ජීවිතේ සාක්ෂාත් කරගන්න තමන්ගේ ජීවිතේ කැප කරන්න පුළුවන් සියලුම දේවල් කැප ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ යථාර්ථය තේරුම් ගන්න අපි ඉතාම ආදරය කරන කෙනෙක් ඉන්නවනම් අපේ අම තාත්ත වෙන්න පුළුවන්, ස්වාමි භාර්ය වෙන්න පුළුවන්, තමන්ගේ එකම දරුවා වෙන්න පුළුවන්. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්නම යා සාසනයට පූජා කරනවා. යා පැවිදි නොකරන්න පුළුවන්. නමුත් යා ගිහි ජීවිතේ ඉඳගෙන හරි දරුවට කොහොම හරි මේ යථාර්ථය කොහොම හරි අවබෝධ කරගන්න කියලා දරුවට ලබා දෙන්න පුළුවන් සීලම පහසුකම් ටික දෙනවා. ඇයි එහෙම දෙන්නේ? ඒ දරුවා ඔබේ දරුවාවල ඉපදුනේ වෙන කිසිම දෙයකට නෙවෙයි. ඔබ ඔස්සේ මේ ධර්මයට තුලට එන්නයි ඒ දරුවා මේ ලෝකයේ මේ කාලෙ ඉපදුනේ. ඒ දරුවාට ලෝකයේ ඉහළම අධ්‍යාපනය ලබා දෙන්න. ડોක්ටරේට් එක දක්වාම උගන්වන්න. එක ડોක්ටරේට් එකක් නෙවෙයි ડોක්ටරේට් දෙකක් මරන් දෙන්න පුළුවන්. හැබැයි ඊට නොදෙවෙන විදිහට මෙන්න මේ ලෝකයේ අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ සඳහා පණිවිඩය, මේ අනර්ගතම අනුශාසනය ඒ දරුවාට අහන දෙන්න. ඒ දරුවාගේ ජීවිතේ ලස්සනම දේමවට පත් කරන්න ඕන ආර්ශනික මාර්ගය. උජුකෝ නාම සෝමග්ගෝ අභිහානම සාදිසා කියලා කියන මේක ඍජු මාර්ගයක්. මේක නිර්භය මාවතක්. මේ ආර්ශනික මාර්ගය රකිනකොට ඔව් සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආර්ශනික මාර්ගය කියන මෙන්න මේ බෝධිපාක්ෂි ධර්ම 38 මොහු ජීවිතේ වැඩෙනවා. මේක තමයි සම්බුද්ධ ශාසනය නැමැති මහා විලේ මහා සාගරේ පතුලේ තැන්පත් වෙලා තියෙන අගනා මුතු මිනිබඳු වටිනා සම්පත් බවට පත් වෙන. පින්නතුනි මෙන්න මේ දර්ශන අවබෝධ කරගත්තොත් මෙන්න මේ අවබෝධය තමයි තමන්ගේ ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන්නේ. මේක තේරුම් ගත්තොත් ඔබේ දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ මේ දර්ශනයමයි. ඔබට අද යමක් වැඩිපුර මතක් වෙනවා නම් මතක් වෙන්නේ ඔබ වැඩිපුරම කැමති දෙන්නේ. ඔබේ රැකියාව හරි, ඔබේ දරුවා හරි, ඔබේ රූප සම්පත්තිය හරි, ඔබට අදට වැඩිපුර මතක් කරන දේවල් තියෙනවා නම් ඒ මතක් වෙන්නේ ඔබ වැඩිපුරම කැමති දේ. ඔබ මේ ධර්මයේ තේරුම් ගත්ත දවසට ඔබට එදාට ඔබ වැඩිපුරම කැමති ධර්මයට ඔබට එදාට වැඩිපුරම මතක් වෙන මේ චතුරාර්ය සත්‍යය. මේ ඇහැට කණ්ඩයක් වෙන අවස්ථාව දුක සත්‍යය, අවිද්‍යාවෙන් ඉන්න වෙලාව සමුදය සත්‍යය, රාග දේශ මොහ දුර කරපාසා නිරෝධ සත්‍යය, ආරසිංහ මාර්ග වැඩන අවස්ථාව මාර්ග සත්‍යය. මෙන්න මේ හතර තුල තමයි තමන් නිසසේ ජීවිතය හසුරුවා ගන්නෙ. එතකොට දුක සත්‍ය පිටින් දැනගන්න, සමුදය සත්‍ය ප්‍රහිණ කරන්නත්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නත්, මාර්ග සත්‍ය වඩන්නත් තමන්ගේ ජීවිත කුසුම සම්පූර්ණම කැප කරනවා. අපේ ජීවිතය හරියට ලස්සන මලක් වගේ පේනතුනි. මේ මල විකසිත වෙන්නට තියෙන පසුබිම තමයි සම්බුදු දහම කියලා කියන්නේ. අපි මේ සම්බුත් සසුනක් ලබා ගත්තේ අපේ මේ ජීවිත කුසුම විකසිත කරගන්න. ඒ කුසුම අපේ විකසිත කරගන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා, ඒ අහපු දහම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා, ප්‍රතිපදා විදියට මේ ආරෂ්ඨික මාර්ගය තුළ අඛණ්ඩව ගමන් කරන්න ඕන. දවසට කුමන වැඩක් කරත් බලන්න මං කරන දේ සම්මා ආජීවයටද යන්නේ, සම්මා සම්බන්ධයටද යන්නේ, මං සිතන සිතුවිල්ල සම්මා සංකප්පයක්ද, මං කතා කරන වචනය සම්මා වාචාවක්ද, මගේ සිහිය සම්මා සතියද, මගේ සමාධිමත් බව සම්මා සමාධියද, මගේ උත්සාහය සම්මා වායාමයේද, මගේ දැක්ම මගේ විෂන් එක මේ දර්ශන යුක්ත සම්මා දිටියද කියලා නැවත නැවතත් තමන් රිවයින් කර කර බලන්න, රිවයිස් කර කර බලන්න. මේක නැවතත් නැවතත් ආවර්ජනය කරන. මේකෙන් පිනතුන ජීවිතයේ පිරුණු ජීවිතයක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතයේ අත්හැරෙන දේවල්, අහිමි වෙන දේවල් ගැන තමන්ට එන්නේ දුපාඩු වෙනවා. බාහිර දේවල් නෙවෙයි, තමන් දිනපතාම වයසට එන ආකාරය තමන්ට පේනවා. තමන්ගේ ලස්සනට දෙමිච්ච කොණ්ඩෙ එන්නෙම ටික වියපත් වෙන ආකාරය තමන්ට පේනවා. ශරීරය මහලු වෙන ආකාරය පේනවා. නමුත් ඒ වෙන්වීමට, ඒ විරහයට වඩා තමන්ට සතුටක් තියෙනවා ධර්මයත් එක්ක ඉන්නකොට. ඒ තැනැත්තා හැරමිටියෙන් ගියත් එයා කය මත නෙවෙයි අපි ඉන්නේ, එයා මනස මත, ධර්මය මත, ධර්මයෙන් පිළිසරණක් හදාගෙන ධම්මදීපා භික්ඛවේ විහෙත ධම්ම සරණා, ඥාන සරණා කියපු විදිහට ධර්මීම සරණක් වෙනස් සරණක් නැහැ කියලා ධර්මයේ පිළිසරණ කරගෙන ඒ තැනැත්තා වාසය කරනවා. අද අප මේ සාකච්ඡා කර උපාදාන සූත්‍රය ආශ්‍රයෙන් ඔබට ප්‍රශ්න එහෙම අහනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න එහෙම අහන්න තියෙනවද ඔබ? දැන් පුතාලටත් මේක තේරෙන්න ඕන. ඈ මේක බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 7 තේරුම් ගත්ත මේක. ඔව් අපි ලොකෝ බුද්ධියකින් ඉපදිලා තියෙන්නේ. අපට අවුරුදු 7 දී වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. සමහර වෙන උපතින්ම ජාත සෝතාපන්න අය. එයාට අවුරුදු 7 යන්නේ නැහැ. මොකද උපදිනකොටම එයාලා රෙඩිමේඩ් අය. එයාලා අනිත් මාර්ග වලට පත් වෙන්නේ නැහැ වැඩ කරන්නේ. ප්‍රශ්නෙම තියෙනවා දහන මොකද? දැන් තමන් නිතරම බලන්න ඕන, තමන් ඇසින් රූපයක් බලනකොට, කනින් ශබ්දයක් අහනකොට තමන් රූපේ පැත්තට නැඹුරු වෙලා දෙන්නේ, රූපේ හිත බැසගෙන දෙන්නේ, රූපේ වෙලා නිරුද්ධ වෙලා මන් දැන්ක මනස පැත්තෙන්ද තේරුම් ගන්න කියලා බලන්න. ඕක තමයි හෝම්වර්ක් එක. බාහිර රූපේ පැත්තට හිත බැසගෙන තිබුණොත් හිතන්න මේකෙන් තමන් ජරා මරණත් එක්කයි ඉන්නේ, ඒ වෙනස් වෙනකොට සම්පූර්ණ දුක් ටික තමන්ට එනවා. ඒ රූප ශබ්ද ආදී නිරුද්ධ වෙලා තමන්ගේ මනස පැත්තෙන් එමගේ තේරුම් ගන්න කියලා දැක්කොත් බාහිර රූපය වෙනස් කරද්දී තමන්ට දුකක් දෙන්න බෑ කාටවත් බාහිරින්. බාහිර දුකකින් තමන් නිදහස් වෙනවා. හොඳ එහෙනම් පින්තුනේ මේ අහප් සූත්‍රයේ ටික ඔබ නැවත නැවතත් මේක හිතන්න, ඔබට අවශ්‍ය නම් අහන්න පුළුවන් නැවතත් මේක අහලා හරි දැනම දිනු කරගන්න ඔබේ ජීවිත හොඟාක් වටිනවා. ඒ වටින ජීවිතවලට උපරිම වටිනාකමක් දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඉතින් අපි ධර්මය ඉගෙන ගත්තොත් තමයි හැබවෙනු අපේ ජීවිතවලට නියම වටිනාකම ලැබෙන්නේ. ඒ නිසා ධර්මය අවබෝධ කරගත්තු දවසට අපේ ජීවිතයේ හැබෑ වටිනාකම ලැබෙනවා. අපි සාමාන්‍ය කෙනෙක් වශයෙන් මිය ගියොතින් අපි කොච්චර උගත් වුණත්, කොච්චර ධනවත් වුණත් අපේ ශරීරේ පොඩ්ඩක්වත් වටින්නේ නැහැ ඊට පස්සේ. හැබැයි මාර්ගඵලලාභී උත්තමයෙක් රහතන් වහන්සේ කෙනෙක් විදිහට අපි මිය ගියොතින් එදාට අපේ ශරීරයේ තියෙන කොටස් ටික ගන්න මිනිස්සු pore කරනවා. දෙවියන් ධාතු කරඬු අරන් එනවා අලු ටික ගන්න අපේ. ඒ අපේ භස්මාශීස තැම්පත් කරලා ධාතු කරඬු වල තියලා වදින්න. අද අපි මිය ගිහින් අපේ අලු ටික ගෙදර වත්තක දැම්මත් වත්ත පිටියත් පාළු වෙනවා. අපි ආධ්‍යාත්මික දිනවලටපත් වුණ දවසට ඒ අපේ කෙස් ටික, අපේ නියපොත්ත, අපේ යටකටු කෑල්ලක් විතරන්නේ අපි පාවිච්චි කරපු ඇඳුම්. ඒවටත් මිනිස්සු වැඳලා දිව්‍ය ලෝක යනවා. ඒ තරම් වටිනාකමක් අපට ධර්මය තුලින් ලබා දෙන්නේ පින්නතුනි. ඔගේ කිසියම් දර්ශනයකින් ඒ වගේ වටිනාකමක් ලබා දෙනවද? නෑනේ. බලන්න අපේ ජීවිතේ විතරක් නෙවෙයි අපේ මිය ගිහපු ශරීරයටත් මේ ධර්මය තුලින් කොච්චර වටිනාකමක් ලබා දෙලද තියෙන්නේ. ඉතින් මේ වටිනාකම අපි ඉක්මනටම අපේ ජීවිතයට එකතු කරන්නට ඕන. ඉතින් ඔබට ඒ සඳහා සියලුම සුසුකම් තියෙනවා. ඔබට පින තියෙනවා. ඒ නිසාම තමයි මේ මගේ ස්ථානට ඔබ රැස්සලා මේ බණ අහන්නේ. ඔබ උපතින් මේ පින ඇතුවයි ඉපදිලා තියෙන්නේ. නැත්නම් ඔබට මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඔබ හුඟක් වාසනාවන්තයි. තමගේ දූ දරුවන් මේ වගේ නිදාගත්තත් කමන්නේ. ඒ දරුවෝ එක්කරගෙන ඇවිල්ලා දරුවෝ තියාගෙන ළඟින්. ඒ දරුවන්ට ලොකු ආශිර්වාදයක් ඒක. දැන් මේ රටේ අපි දැකලා තියෙන සමහර අය සිංහලෙන් බණ කියනකොට සිංහල දන්නේ නැති සමහර අය ඇවිල්ලා සිංහලෙන් මැදින්දගෙන බණ අහන ඇස් දෙක පියාගෙන. ඒක ධර්මයේ තේරෙන්නේ නැහැ. නමුත් ඒ අයගේ මතය තමයි ඒ බණ අහන ධර්මයේ ප්‍රැක්ටිස් කරන අය ළඟ ඉන්නකොට ඒ අයගේ ජීවිතවලටත් මේ ස්පිරිටුවල් එනර්ජි එක ඇබ්සෝබ් වෙනවා කියලා. ඒ එනර්ජි එක ගන්න ඒ ධර්මයේ ප්‍රැක්ටිස් කරන අය මැද මෙය වාඩි වෙලා ඉන්නවා. නමුත් අපි ඇදමිට මේ සිංහලෙන් බණ කියනවා කියලා තේරෙන්නේ නැහැ කියලා ඇදමිට එන්නේ නැහැ දරුවෝ මේකන් යන්නේ. නමුත් වෙනතුන් නොතේරුණත් ඒ දරුවන් ළඟ තියාගෙන දරුවන්ට ආදරේ නම් ඒ ඔබේ දරුවන් ඇල ඉපදුනේම මේ සම්බුද්ධ ශාසනයක් ලබා ගන්න, ධර්මයේ ලබා ගන්නේ දරුවෝ ඉපදෙලා තියෙන්නේ. ඉතින් දරුවන්ට ලබා දෙන ලොකුම වටිනාම දේ තමයි ධර්මය. ධර්මයේ ලබා දීපු තරමට දරුවෝ ඔබට කීකරු වෙනවා, ඔබට ආදරේ කරනවා. ඒ දරුවෝ ලෝකයට යහපත කරනවා. ඒ දරුවෝ පංචශීල ආරක්ෂා කරනවා. ඒ දරුවන්ගේ ලෝකෙට බයක් සැකක් නැහැ. ඒ දරුවන් ආරස්විංග මාර්ගය රකින්නෝ. ඒ දරුවන් ලෝකෙට ඉහෙළම අභේදාහන දෙන අය බවට පත් වෙනවා. ඉතින් එවැනි දහමක් අපට ලැබුණේ ඒ දහම තුළ අප්‍රමාද විදිහට යන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් අපනමින් මිය ගිය ඥාතිහු දනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ ආව හැම දිනමත් සම්බුද්ධ ශාස්ත්‍රයත් ලෝකයක් රැකදෙත්වා. විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේවා කියන පෙතුමෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආරමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, අද මේ පිනතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වුණා. හොඳයි, විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරන ඔබ හැම දෙනාටම මේ උතුම් පින්කමට දායක වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සිරුල හෙටිගොඩ මහත්මයා මේ පින්කම සඳහා අපට ආරාධනා කළා. ඉතින් ඒ මහත්මයා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වෙනවා. ස්වාමීන් වහන්සේලා කෙරෙහි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි බොහොම කැමැත්තෙන් කටයුතු කරන මහත්මයෙක්. ඉතින් තමන්ගේ දෙමව්පියන්ගේ ලැබිච්ච ආවාසය ආදර්ශය නිසා තමන්ගේ ලැබිච්ච උරුමය ජීවිතයට ආලෝකයක් කරගෙන කටයුතු කරන පින්වතුන්, ඉතින් ඔබ හැම දෙනාටම අපි මේ පින්කමේ පින අනුමෝදන් කරනවා. ඉතින් වඩාත්ම වටින්නේ මේ අහපු ධර්ම කාරණා මතක තියාගෙන හැකිතාක් දුරට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න බලන්න. ඒ වගේම මේ අහපු දෙයට කියන්නේ සුතමේ ඥානය කියලා, සුතමේ ප්‍රඥා කියලා. ඒ අහපු දේ පුළුවන් තරම් හිතන්න, ඒ හිතන එකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. ඊළඟට ඒ හිතපු දේ යථාර්ථයක් බවට පත් කරගැනීමේ මාර්ගය තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ, නැත්නම් සමත විදර්ශනා භාවනා දෙක දියුණු කර ගැනීම. හිත සමතයෙන් ඒ කාර්මුණක පවත්වා ගැනීමත්, හිත සමාධිමත් වුණාට පස්සේ මේ යථාර්ථය නැත්නම් රූපාදිස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. ඉතින් මේ සඳහා යොදන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න උත්සාහ කරන්න. ඉතින් එහෙම කරගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් සද්ධර්මයෙන් උපරිම ප්‍රතිඵල ගන්නට පිණුතුන හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සම්නස්න වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි.